විපස්සනාව ඒකෙන් අපි තව තවත් දියුණුවට යන්න පුළුවන් කියන එකයි මට තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් බොහෝ පින් සේන මහත්තයා. මම හසංග මහත්තයට යොමු වෙන්න හසංග මහත්තයා පිට එක එකට හසංග මහත්තයා කියලා තියෙනවා. තව ටික වෙලාවකින් අපිත් එක්ක මේ සම්බන්ධ වෙනවා කියලා. මම දිල්රුක් මහත්තයට යොමු වෙනවා. දිල්රුක් මහත්තයා අපිත් එක්ක මොන වගේ අදහසක්ද දරන්නේ? දිල්රුක් මහත්තයා අපිට මේ සම්බන්ධ වෙලා අදහස් මේ හොමාරු කරගමු. සම්මසම්සම් හැම දිනටම තිරුවන් සරණයි. මමත් දෙතුන් සැරයක් මට අද විසන්දි වුණා. මගේ මේ සම්බන්ධතාවය හොඳ මඳ නිසා කෙසේ නමුත් ඒක නිසා මට සම්පූර්ණ සාකච්ඡාව වශයෙන් නම් ගොඩාක් අදහසක් නෑ තාම. නමුත් අර සේන මහත්මයාගේ අදහස දැන් කලින් ඉදිරිපත් කරපු එක මම හොඳින් අහගෙන හිටියා. මට නම් ඒක එච්චරම වැටහුනේ නෑ කියලා කියන්න ඕන. ඉතින් එතුමා සමහරට මොන වගේ අදහසකින්ද ඒක ඉදිරිපත් කරයි කියන එක මට ලොකු අදහසක් නෑ. ඒ කියපු ටික නම් ඇත්ත. ඉතින් අපි මේ ධර්මාර්ගය යනකොට ඒක ඉතින් අපිට බලන්න තියෙන දෙයක් ඇත්තටම කියලා මම හිතනවා. ඒ ඉන්ද්‍රිය වර්ගයව එතකොට අපි ඉගෙන ගත්තු අර මේ ඉර්ධිපාද දැන් අන්න ඒ වගේව ඒ වැඩෙන බව දකින්න මේ මගේ වැඩෙන්නේ මේ වගේ දෙයක් කියන එක දකින්න එක වැදගත් කියලා මම හිතනවා. නමුත් අර දැන් මේ දැන් අපි තරහ යන වගේව ගත්තාම දැන් අපි දන්නවා එක සූත්‍රයේ මට හරියට මේ මතක නැහැ සූත්‍රය මොකද්ද කියලා. කාට හරි මේක මේ වටින්නම සූත්‍රය මට මන් දන්නේ ඇයි කියලා. මට මම මේ දොඩක් ධර්ම කරුණු මට හොඩා කිතේ වදින්නේ ඒ වැදෙන වෙලාවට ඒක ග්‍රහණය කරනවා. ඊට පස්සේ එච්චරයි මේ එක මේක සූත්‍රයේ තියෙන එක මේ ගෘහන් ගෙහේ කියන්නේ මේ බුද්ධ කාලයේ යම් කිසි ආකාරයක ගෙදරක හිටපු කාන්තාවක් බොහොම ධර්ම මාර්ගයේ යමින් පොඩ්ඩක්වත් කේන්තියක් නැති කෙනෙක්. දැන් මෙයා ගොඩාක් මේ හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් වශයෙන් ජීවත් වෙනවා. දැන් මේ ගෙදර හිටපු මේ කාර්යයට ඇත්තටම බලන්න හිත ඕන කරනවා. මෙයාගේ මේ තියෙන මේක මේ න්යාගෙම තියෙන මේක ගතියක්ද නැත්නම් වෙන මොකක් හරි හේතුවක් නිසාද මේක මෙන් ඇති වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ටෙස්ට් කරලා බලන්න. මෙයා කරන්නේ පළවෙනි දවසේ දැන් මේ අපි තමු උදේ 6ට හැරවන්න ඕන කෙනාව මේ නෝනාව 6:00ට හැරනවා. ආමාරට හැරුමහම ඉතින් මේ නෝනා ඉතින් මුකුත් කියන්නේ නැහැ මේ ඒ ගිහිමි කාන්තාව. ඉතින් ඔහේ මේ අහනවා ඇයි මම වෙලාවට හැරුවේ නැත්තේ කියලා. ඉතින් ඒත් එම් මුකුත් කෝප ගැනීමක් හෝ තරහ ගැනීමක් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ දෙවෙනි ආයිත් මේක දැන් මේක මදි නිසා දෙවෙනි දවසේ පැක් තරක් වෙලා හැරුණා. ඒ වෙලාවේ අර ගිහිමි කාන්තාවට ටිකක් ඇත්තටම කේන්ති යනවා. එයාලා මේ ඇයි මෙහෙම වෙලාවකට කරන්න බැරි මේ පඩි ගෙවන සේවකයෙක් වත් කියලා. ඊළඟට දැන් මේක සේවකයාට මේත් මදි. ඒක හරියටම මේක තක්සේරු කරගන්න ඉතින් ඒක නිසා මේ දෙවෙනි දවසේ මං හිතන්නේ පැයක් හරි ටිකක් හරි පරක් වෙලා හැරවලා ඒ වෙලාවේ මං හිතන්නේ ඒ ගිහිවි කාන්තාවට හොඳටම කේන්ති ගිහින් ඒක මං හිතන්නේ ඒ සේවකයාව මරන්නද මට හරියට මතක නැහැ ඒ කෑලි ටික කොහොම. නමුත් ඒක ඉතාමත් කාට හරි ඒ සාකච්ඡාව කවදා හරි ඒ සූත්‍රයේ ගන්න පුළුවන් නම් ඉතා වටිනවා. මේ මං හිතන්නේ අහලා ඇති මේ කල්‍යාණ මිත්‍රෝ. ඉතින් ඒකෙම පේනවා මේ තරහා වගේව යන්නේ නැති දේවල් ඒවා කොහෙන්ද ඒවා කොහොමද ඒවා ඇති වෙලා තියෙන්නේ කියලා ඒවයි තියෙන මේ අනිත්‍ය බව. ඒක ඔය අර අපි මෙච්චරලා මං හිතන්නේ කතා කරේ ඒකම තමයි. දැන් අර අපි කොච්චර ඔය ධ්‍යාන අර මේ ඒවා සමත පැත්ත ගියත් අර ඒවා අනිත්‍ය ඒවයි වටි තියෙන්නේ හැමදාම. ඒවා මේ අද හොඳට හිත සංවර කරගන්න පුළුවන් කිය හිට නැති වෙනවා. ඒක කරපු ගෙනින්ම තමයි ඒක දන්නේ. ආනාපාන සති දවස් ගණන් සති ගණන් මට නම් එහෙමයි වදෙන්නේ නැති වට දැනින්නේම නැති ගැති තියෙනවා. ඉතින් ඒක අර හිත අර අපි දල්වත් මහත්මයා අපිට නිතරම ඔය ඉතින් ධර්ම කරුණු කියා දෙන්නද ඒවයින් දර්ශනාවකට හිත යආගත්තේ නැත්තොත් මේක අනිත්‍යක් කියලා දැක්කේ නැතොත් මේ ටික වෙනස් වීමක් අනිත්‍යක් කියලා දැක්කේ නැතොත් අරක එපා වෙන ගතියක් එනවා. ඒ සම්පූර්ණ ප්‍රතිපදාවම මට හිතෙන එපා විචාය ඉන්න. දැන් අපි දන්නවනේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ළඟ බොහොම සමීපව අපි වගේ ගිහියෝ නෙවෙයි මේ පැවිදි උතුමන් බොහෝ කල් අවුරුදු 5 6 10 ඉතාමත්ම ජේෂ්ඨ ස්වාමින් වහන්සේලා වශයෙන් භාවනා කරපු අන්තිමට ඔක්කොම අතර දාලා ගිහි ජීවිතවලට අපහු ගිහිල්ලා තියෙනවා. ඉතින් අය සමාය මම කියන්නේ නැහැ නරක ජීවිත ගත කරනවා කියලා. නමුත් අර මට හිතෙන්නේ හේතුව අර අනිත් එක කී පොයින්ට් එකක් කර භාවනාවේ තියෙන මිස් කරගත්ත එක ඒක ඒක ඒක අයින් වුණොත් නම් ඒක අර ඒක දැක්කේ නැත්නම් ඒ නැති වෙන මේක මේකේ තියෙන ස්වභාවය ඒක ඊට පස්සේ තමුන් කරන දෙයක් හැටියට බවට පත් වෙලා ඒක නැති වෙනකොට විශාල කලකිරීමක් ඇති වෙනවා. ඒක මේ ඒ තත්ත්වේ නැති වෙනකොට ඒක නැති වෙන එක ස්වභාවයක්. ඉතින් ඒක ඒ වගේ තත්ත්වයක් තමයි මට කියන් තියෙන. මට අර ඒ සිනමාත්මය කියපේක හරියටම තේරුනේ නෑ ඇත්තටම කියන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ડોક્ટર මාද මං කතා කරන ඇහෙනවද? ඔව් ඔව් මම හැතරම මහත්තයරේ යොමු වෙන්න හැදුවේ තව චුට්ටක් ඉස්සරහට ගෙනියන්න කියලා. ආ හොඳයි. දෙලුවන් සර්ණයි මේ මගේ අර අනිත් කම්පියුටරේ මේ කට්ටියකන් සම්බන්ධ කරපු කෙනෙක් කම්පියුටරේ මේ කෝ එකක් එනවා මම වෙන එකකින් ආවා මේ මේ මට ඉස්සෙල්ලා හිතේ නැහැ හුරු නැතිඳ සමහර දේවල් මේ බොහොම හොඳ අගන ආදාස් කරනවක් චිත්‍ර මාත්මියත් දෙලුක් මාත්ගත් සේන මාත්මියම මතු කරා බොහොම පිං එකට මේ අපි ඇත්තටම මේ අද මේ මේ අපි කතා කරන කතාව අපි ඉතින් මේ අපි අපිනේ ඉන්නේ අපි හිතවත් කල්ලාන මිත්‍ර ටිකේ ඉන්නේ අපි මේ කතා කරමු අපිට අපි භාවනා කරන්න ඕනේනේ දෙයියනේ මම එහෙම මේ කියන්නේ මොකද මේ මේ අපිට මේ මහඟි අවස්ථාව ලැබිලා තිනවා දැන් මේ ලැබිච්ච අවස්ථාව කල්ලාණ මිත්‍රෙනි කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ මේ සංසාරේ බණ හැම තැනම සූත්‍ර පිටකේ කම්පියුටර් දැන් තිනවා අපි මේව පටන් ගන්න කාලේ සූත්‍ර පිටකයක් තිබුණේ නැහැ ඒ දවස මම මතකයි මේ ડોક્ટર අන්තුංගගාව එකම එක සංයුක්තනිකයි සූත්‍ර පිටිකයක් තිබුණා ඒක අපි දෙන්න ෂෙයා කරගෙන තමයි සූත්‍රයක් බලන්නේ. තුම බල්ල එකක සූත්‍ර අපිට කියන මෙන්න මේක බලන්න පොතත් එක දෙනවා. එහෙම කාලයක් තිබුණේ. පසුව තමයි සූත්‍ර පිටික ඇවිල්ලා දැන් හැම තැනමනේ ඉන්ටර්නෙට් එකේ තියෙන. ඔක්කොම තියෙනවා. ඉතින් ඒ වගේ මේ බණත් අපිට ලැබෙනවා හැමෝන්ගෙම. ඉතින් මේ ඒ අතුරින් අපි කැමති කැමති සාවන් වංශල තියෙනවා. ඉතින් එහෙම අපිට ඒ දෙවිතියනවා දැන් මේ ඒ කියන හැම ආමඳුර කෙනෙක්ම යම් යම් දෙයක් අවිල්ලා අපිට ඇවිල්ලා කියලා දෙනවා උන්වහන්සේලා තේරුම් ගත්තේ විදියට බොහෝ විට භාවනා කරලා උන්වහන්සේලාට ලැබිච්ච අවබෝධයක් මහා උතුම් විදියට දෙයක්. එතකොට අපිට අදටත් ඉතුරුලා තියෙන්නේ මේ උන්වහන්සේ කෙනෙක් කියපු උන්වහන්සේගේ අත්දැකීම් ගැන කතා කරන එකද අපිට ඉතුරුලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ අත්දැකීම් ගැන කතා කරන එකද අපිට තාමත් ඉතුරුලා තියෙන්නේ. අවුරුදු 15ක් 20ක් භාවනා කරන අපිට භාවනා කරනවා කියලා අඩු ගන්න අපි කියනවත් එක මේ විදිහට සමාන දින්දුක මහත්මයා කිව්වා මම උනන්දු කරනවා සමාජස්වා කියලා මම හිතන්නේ මම තේරුම් ගත්තේ ඒකයි මම ඇත්තටම මේ මේකත් ඒ විදිහටම මේ කියන්නේ මේ අපි කියන්නේ නැත්නම් කවුද මේ කියන්නේ නේද අපිට අපිටම මේ පොඩ්ඩක් මේ හෙළවීමක් හිටින මම කියන්නේ අපි මේ කරනවා කියන දේ අපි කියනවා කරනවා කියලා කියන දේ අපි ඇත්තටම කරනවාද කියලා දේ භාවනාවන් කින් තොරව මේක අපි ලබන්න බෑ අපි කියන්නේ මම ඕගොල්ලන්ට කියනවට වඩා මම මටම කියාගන්නේ මම කල යුතු ප්‍රමාණයට මම මේ දේ කරනවද මේ මොකද මේ මාතර සීනාදාන මහඳුරු මම ඉතාමත්ම ගෞරව කරන ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ඉගෙන නිතරම කියන්නේ මේ යෝගී වෙරේ යෝගාවචරයේ ගිරම් ප්‍රධානම කාර්යය භාවනාවේ යෙදීමයි කියලා. එතකොට මේ ඒක මේ භාවනාවේ කියන දේත් මේ නිවන් දැකීමම අරමුණු කරගත්තුවක් වෙන්නම ඕනේ කියලා. යෝ එක කිසියම් යෝගාවචරයේ හිත තැම්පත් කරා ගන්න කිසියම් ක්‍රියාවක් ඇද්ද ඒ දේ නිවන සඳහාම යොමු කළ කරන්න කියන තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් ඒ සඳහා එකම ඒ විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනා භාවනා කරන්න නම් තියෙන ප්‍රධානම ක්‍රමය තමයි මේ දස අනුපස්සනාව. ත්‍රිලක්ෂණයේ මතනේ බුද්ධාගම තියෙන්නේ දස අනුපස්සනාව. ඉතින් අනිත්‍යානුපස්සනාව දුක්ඛානුපස්සනාව නත්තානුපස්සනාව කියන දේවල් අපි කතා කරලා තියෙනවා බොහෝ විට. ඉතින් ඒකම ඇති යම් කිසි කෙනෙකුට ඉතින් එහා මුකුත් අනුපස්සනාව අවශ්‍ය නැහැ. ඒකම ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නමුත් ඒක ප්‍රමාණවත් නොවන කෙනෙකුට අනිත්‍යානුපස්සනාව හොඳින් ප්‍රගුණ වුණත් දුක ගැන යම් අවබෝධයක් පමණක් නම් ලැබෙන්නේ. අනත්තානුපස්සනාව කියන එක ගැන එතරම් ඒ කියන්නේ අනාත්ම ඒ ගැන එතරම් දැනීමක් ලැබෙන්නේ නැත්නම් ඊටු දෙවත් කරගෙන යන්න ඕන කියලා තමයි කියන්නේ. ඒකට එහෙම කරනවා. ඉතින් නිබ්බිදාන් පසනා විරාගන් පසනා ඒවා කරනකොට ඒ යම් යම් උපදයක් ලැබෙනවා. ඉතින් ඊගාවට තමයි එහෙමත් නැත් මදි වෙනකොට ඔය කය අනුපස්සනා කරන්න කියනවා කය කියනදී. අද මං හිතන්නේ ඔය මුස්තජ කයන්නේ වෙන්නේ නැතුව කියන්නේ කය. මම මේ ඇත්තට මම සූත්‍රපිටියක් කරගෙන පොතක් වල සූත්‍රපිටියක් බල කියනවා නෙමෙයි ඉඳ මට අකුරු පේන්නේ නැහැ. මං කියන්නේ මේ සූත්‍ර දේශනාවක මාතර ශ්‍රී ඥානාරාම මහඳු කිසියම් දවසක දේශනා කරපු දෙයකින් මේ මම අහුලාගත් දේවල්. කය අනුපස්සනා කරනවා කියලා. එතකොට ඒක තමයි අපි ඉස්සෙල්ලා කතා කරේ මේ ඊගාට වය ඊගාට විපරණම. අපි දැන් කය ගැන විතරක් කතා කරමුකෝ. මොකද ඒකත් හරියටම අහුවෙලා අපි කතා අපිට හොඳට ඒ ගැන කතා කරන්න පුළුවන්. අද ඒ ගැන කතා කරමු වෙනක්. අනිත් ඒවා නැතුණ කියන්නේ කය. මොකද්ද කය කියන්නේ? මොකද්ද සිදු වෙන්නේ කොතන උනත්? කොතන සිදු උනත් රූප කලාප ගත්තත් චිත්ත කලාප ගත්තත් ඕන දෙයක් ගත්තම සිදු වෙන්නේ මොකද්ද? කිසියම් දෙයක් ඇති වෙනවා. එක ක්ෂණයක. ඊගාට ඒ දේ පවතිනවා. ඊට පස්සේ ඒ දේ නැති වෙනවා. ඕකනේ අපි දැනගන්න ඕනේ. දකින්න ඕනේ. ඕකනේ මුළු ධර්මයේ පුරාම කියන්නේ. එතකොට ඒ දේ අපි භාවනාවෙන් දැක්කද? සිම්පල් වන් සිංගල් ක්වෙස්චන්. යම් කිසි අපි කතා කරන මෙච්චර කතා කරන අපි මෙච්චර භාවනා කරන අතර අපි have we seen that one day? කවදා හරි දැකලා තියෙනවද? කොතන හරි. ඒක රූප කලාපයකට වෙන්න පුළුවන්. ඒක දැකීම. ඒක ගැන ආපු දේව කතා කරන්න ready. ඒ අත්දැකීම් බෙදා ගන්න පුළුවන් නම්. ඒක කොහොමද වෙන්නේ? ඒ කය මේ ඒ ඇතිවීම ඒ ඇතිවෙච්චදී පවතීම කියන වචනේ වැරදි. ඒක මොකද පවතිනෝනේ? ඒ පවතීම කාල සීමා මොකද? අතු ෂණේම නැතු වෙන්නේ නැහැ. එක ෂණේක ඇති වෙලා ඊගාවට පසු වෙලාවක නැතු වෙන්න වන් පුළුවන්. ෂණ කීපයකින් වෙන්න පුළුවන්. ඒ නැතු වෙන කාලය තුල ඒ සිදුවෙන දේ. ඒක තමයි වය. ඊගාවට තමයි මේ නැතුවීම. එන්නේ ඒ ඒ දේවල් අපි භාවනා වලින් දෙමිතුවක් කරනකොට අපිට අහුවෙලා තියෙනවද? ඒව දකින්න යනකොට අපිට මොනවද මේ මතුවෙන ගැටලු? එහෙම පැත්තට කතාව ගියොත් කොහොමද මේ මේ ડોක්ටර් මාදව? බොහොම හොඳයි. මම හිතන්නේ ඒක බොහොම හොඳයි බලපොත්තිය. මම හිතන්නේ අපි අරගන්න ඕන මේ දේවල්. මට එකපාරට මතක් වුණේ දැන් උදාහරණයක් ගන්නකො අපේ මේ ශරීරය පවා දැන් ශරීරයේ අපි ගෙවි යාමක් ගැන කතා කරන්න අපි ඇත්තටම අර මම කිව්වා වගේ අපි දකිනවද මේක මේ අවුරුද්දක් නැති වෙන කට්ටිය මාස 6න් නැති වෙන කට්ටිය මෙන්න මේ දේ අපි ඇති කරගත්තොත් නැති වෙනවද කියලා ඕක මේ මුළු ලෝකතලයම පුරා දැන් අපිට වෙන්නේ මෙන්න මේකයි මිනිස්සෙක් වගේ ඉඳගෙන මේක තමයි සංසාරෙම අපිට වෙලා තියෙන්නේ ඉස්සරහට වෙන්නේත් ඒකයි මේ සංසාරේ යන්න හේතුවත් අපි ඒකම තමයි මොකද හැම වෙලේම අපි ගෙවීම කියන එක දැක්කට මීට වඩා හොඳ දෙයක් තව තියෙනවා කියන මිත්‍යා දිට්ඨිය අපිට තියෙන නිසා ඒ කියන්නේ අපි ඒක එක්ස්පීරියන්ස් කරලා නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි අමතක වීලා ගිහිල්ලා තියෙන්න පුළුවන් ඒකයි අපි මේ සංසාර චක්‍රයේ මේ කැරකෙන්නේ කියන එක ඒ කියන්නේ දැන් අපි හිතුවොත් එහෙනම් මිනිස්සෙක් අවුරුදු 80 100 දෙන්න මැරලා යනවා කියලා අපි හිතනවා මට දෙවි කෙනෙක් වෙලා ඉන්න පුළුවන් ඔය අවුරුදු මිලියන් කරන. අන්න ඒ తত্ত্বය තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය තියෙනකොට ඒ පිළිවෙල ශ්‍රද්ධාව ඇති කරගෙන මේ කිසිම දෙයක් නිත්‍ය නැහැ කියන එක. ඒ කියන්නේ මොනම තලයක්වත් නිත්‍ය නැහැ කියන ධර්මය අවබෝධ කර ගැනීම තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. දලුවත් මහත්තයා තව ටිකක් අපිට ඔබතුමා ගොඩාක් දේවල් එකතු කරනවා මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගෙන් තව ටොට සත්‍ය ගැන විමසා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න දලුවත් මහත්තයා සම්සම්සු. මේ අනිත් දෙවන් සන්නයි මේ ડોක්ටර් මාදෝ නෑ ඇත්තටම කියනවා මේ මේ මට මේ මේ කියන්නේ මේ ලොකු පෞද්ගලික දවසල අර වැඩිපුර එක්තැන් වෙලා ඉන්නකොට භාවනාවන් කරන්න යමු වෙන විමු තුළ මේ ඉතනදී කී මේක මේ දකින්න ඕනේ කියන දේ මේක මේක දැක්මක් ගැන මේ මේක ප්‍රඥාවක් බවට පත් වෙන්න නම් දැන් බලන්න මේ කතා කරන මං හිතන්නේ බලන්න චිත්‍ර මාත්මේ කතා කරනකොට කොච්චර ලස්සන කතා කරනවද ඈ මේ චන්ද්‍ර පින්ස්මන්ද තාම කතා කරන කිව්වේ නැහැ කොච්චර කතා කරලාද සිම අපි ඔක්කොටම හොඳ ලස්සන මේ පැහැදිලි කරන්න පුළුවන් ඔය පැලක්ෂන පැහැදිලි කරපු අය එලා දකින්න ඕනේ මං එයාට ඔයා පච්චාත්ස වශයෙන් දැනීමකුත් ඇති මම ඒක ගැන දන්නේ නැහැ නේ මං කියන්නේ මම අයට හොඳට කතා කරන්න පුළුවන් වුණත් මටත් හොඳට කතා කරන්න මට කොහොමද බෑ නමුත් අර මොකක් හරි කියා ගන්න පුළුවන් නේ ඔය කියා ගන්න පුළුවන් දේ මගේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත් කර ගන්න මේ ලැබිලා තියෙන මහඟි අවස්ථාව ගැනයි මම කියන්නේ ඉතින් ඒක ඒ භාවනා කරන්න හැටි මම කල්යන් මිත්‍රගෙන් අහලා දැනගන්න කැමතියි. මොකද මේ එකයි මගේ පුද්ගලික උමනාව, මේ මතුකලි කාරණාව, මේ ඒ පිළිබඳව දැනගන්න මට උපකාර වෙන දෙයක් දැනගන්න අහගන්න කියලා. දැන් මම කලින් කිව්වා වගේ ඊයේ මට අර එක ක්‍රමයකට ඒ ගෞරවනීය සන්වංශිකෙන් අහගෙන ලැබිලා අජම් බ්‍රාහ්මණ. ඉතින් මේ හරි ප්‍රසන්නයි. ඉතින් මේ විදිහට ටික වෙලාවක් කරා. ඉතින් ඒක හොඳ ක්‍රමයක්ද? මම කවදාවත් ඒ විදිහට කළ යුතුද නැත්නම් මේ ඉතින් සමහර අපේ ගෞරවනීය සිංගල් ස්වාමීන් වහන්සේලා වෙනත් ක්‍රම හොඳට කියලා දීලා ඇති. ඔයයට එහෙම අවුච්ච දෙයක් තමන් කරන විදියක් තමන්ට තමන්ගේ මේ ඒ කියපු කලාපයන් ඇතිවීම නැතිවීම දැකින ඒ අත්දැකීම් තියෙන නම් බෙදා ගන්න. ඉතින් මොකද ඔයගොල්ලෝ කවුරුත් අපි පේන්නේලත් නැහැ, දැකලත් නැහැ. ඒ නිසා ප්‍රතිරූපයක් ගැන කිසිම ප්‍රශ්නයක් තියෙන හේතුවක් මෙතන නැහැ. ඒ නිසා නිකන් කියන්න. ඒකයි මගේ ආරාධනාව. තෙරුවන් සරණයි දලුවත් මහත්මයා අද සියලු දෙනාටම, ડોક્ટર මාදව අද සියලු දෙනාටම. මේ ඒ කය කියන එකේ මම හිතන සංස්කෘතන්නේ ක්ෂය කියන එක වෙන්නේ නැති. ඒක මතක තියාගත්තාම මම හිතන්නේ හුඟක් ලේසි වෙයි තේරුම් ගන්න. ක්ෂය ධම්මං කය ධම්මං. අර සතර සතිපට්ඨානේ කායේ කායානුපස්සී විහෙරති කියන එකෙන් එතන අදහස් කරන්නේ කයේ කයක් බලමින් වාසය කරනවා කියන එක. ඒ කියන්නේ අපේ මේ කය ඇතුලේ ආශ්වාස කය බලමින් භාවනා කරනවා කියන එක. ඒ කය ධම්මං ක්ෂය ධම්ම ඒ ටික එන්නේ මට තේරෙන හැටියට මජ්ක්‍ධිම නිකායේ තියෙන ආනාපාන සති සමාධි භාවනා සූත්‍රයේදී අග කොටසේ එනවා ඔන්න ඔය විරාග ධම්මං මොන මට මතක නෑ හරියට, හුඟක් විස්තර කරලා තියෙනවා. අන්න ඒ හරිය එනකොටයි ඔය කය ධම්මං විරාග ධම්මං ඒවා ටික තේරෙන්නේ. ඉතින් ඒ ටික තේරෙන්නේ මේ මට තේරෙන හැටියට මං කියන්නේ, ඔය ටික තේරුම් ගන්නද හොඳටම මුල ඉඳලා ආනාපාන සතිය කරන කෙනෙක් නම් එහෙමයි. ඒක දිහා බලලා ඒක වැයවීම දැක බලලා ඒ ගමන ඒ ඊට පස්සේ ශුන්්‍යතාවය දැකලා ඊට පස්සේ ශුන්්‍යතාවෙන් නැග මන්ද මම මට එක්ස්පීරියන්ස් නිසා මට ඉච්චරම ඒ හරිය විස්තර කරන්න අමාරුයි. නමුත් මම මේ ළඟදී වෙබ්සයිට් එකක් මට හම්බුණා. මං කියල මට හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බුණා කියලා. ඒ වෙබ්සයිට් එකේ නම nibbana.com. ඒක ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේ නමක්ගේ ධර්මදේශනා විශාල කොටසක් තියෙනවා. ඒකට සවන් දුන්නොත් නම් ඔය සේරම මුල ඉඳලා අගට වෙනකන් හොඳට දැනගන්න පුළුවන්. මට නම් ඒක අහලා දැනිච්ච තේරුණ ප්‍රීතිය නිමක් කරන්න බෑ. ඔය ප්‍රශ්න සියරටම උත්තර ඒ ස්වාමීන් වහන්සේගේ ඒ වෙබ්සයිට් එකට ගිහින් බලාගන්න පුළුවන්. හුඟක් යෝගීන් එක කතා කරනවා, කතා කරලා ඒගොල්ලන්ගෙන් ඒ කතා කරන ඒ වලින් බැන බැන මේ හරක කීකී බනින්නේ, බැන බැන මේ මිනිසුන්ට පොවනවා වගේ වැඩක් කරන්නේ. අන්න ඒක අහලා බලන දලුවත් මහත්තයා හරි ඔක්කොටම මම මේ ආරාධනා කරනවා. නමුත් ඉතින් ඒකද මට තේරෙනවා, මට හොඳට තේරෙනවා ඒ කියන දේ. මේ ඉතින් අන්න ඒක ඒක ඒක මම කියන්නම් කියලා හිතුවා. තෙරුවන් සරණයි. සමාන චන්ද්‍රපිරිස් මහත්තයා වෙබ්සයිට් එක පොඩ්ඩක් කියනවද? nibbana.com. ලැබුම් පින්. ඔව් චන්ද්‍රපිරිස් මහත්මිය මේ හැමදාම වගේම අපිට බොහොම අදහස් වලින් එකතු වෙනවා බොහොමකින්. මේ තව කාට හරි නම නොකිය කවුරු හරි ඉදිරිපත් වෙනවද මේ අදහසකින් හෝ මේ මෙතන කවුරුත් ඉන්නම නම නොකිය කතා කරන්න පුළුවන්, අපිත් එකතු වෙන්න පුළුවන්, මම පොඩි අවස්ථාවක් දෙන්න. තිරුවන් සරණයි. අර මේ දල්වත්ත මහත්මයා අර කලින් සඳහන් කරපු භාවනා විදි යම් යම් දැන් අර තමුන් බුද්ධත්වයට පත් වෙලා වගේ එහෙම නැත්නම් ඒ වගේ ඒ වගේ අදහස්සේ උන්වහන්සේ මං හිතන්නේ මමත් ගොඩක් උන්වහන්සේගේ භාවනා තමයි පුරුදු කර තින්නේ. ඒක මේ ඒක මට පෙත වැටෙන විදිහට අර මේ ඒක අර සමාධි නිමිත්තක් වශයෙන් වගේ තමයි ඒක දෙන්නේ. මේ ඒක කරකම් මොකද ඒකට වචනයක් අපි හිතමු නිකන් ප්‍රීතියක් එහෙම නැත්නම් මොකක් හරි ට්‍රිගර් එකක් වගේ ජෝයි එකක් වගේ දෙන්න සිතට හිතට දෙන්න තමයි මේ වගේ අදහසක් උන්වහන්සේ නිතර කියන්නේ. දැන් මම දන්නා උන්වහන්සේ කොළඹ ලංකාවට ගිය වෙලාවක ලංකාවේ ස්වාමීන් වහන්සේලා විචාර පිරිසක් භාවනා කරපු වෙලාවේ උන්වහන්සේලා ඒ ස්වාමීන් වහන්සේලාට කිව්වේ දැන් මේ ලංකාව වගේ රටක මේ හැම අංගලක් ගන්න වගේ රහතන් වහන්සේලා වැඩ හිටපු තැනක් ඉතින් මේ පිහ භූමියක් ඉතින් ඒ වගේ අදහසක් හිතර ගන්න කියලා ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට වගේ කෙනෙකුට ඒ වගේ අදහසක් ගොඩාක් අර ප්‍රීතියක් ඇති කරන වන් දෙයක් හිතට. ඉතින් ඒ වගේ ඒක ඒ වගේ එකක් කරවුස් කරගන්න තමයි මම හිතන්නේ. එහෙම කියන්නේ ඒකෙන් සමාධියකට හිත යන්න හිතෙනවා මම හිතන්නේ. අර අපිට සත්‍යජිත්තුමා කියලා දුන සුද සූත්‍ර වගේ ඒවත් තියෙන්නේ. ඒ අර සංයුත්නිකායේ සූත්‍ර කීපයක් තියෙනවා මේ සතිපට්ඨාන සූත්‍රයට කම්ප්ලිමන්ට් වෙන ඒ ටිකේ තියෙන්නේ. ඒ වගේ සමාධියට යන්නට ඒ සමාධි නිමිත්තට වගේ මම හිතන්නේ වචන නම් මට වැරදි ඇති. ඊට අමතරව දැන් ඔබතුමා අර වැය පක්ෂය ගැන කිව්වම ඇත්තටම ඉතින් ටිකක් බලනකොට වැයම තමයි තියෙන්නේ කියලා හිතනවා. දැන් මන්නම් එහෙම වැය කියන එකක් භාවනාවේ දැන් අපි ආනාපාන සතිය ගත්තට පස්සේ දැන් ඇත්තටම මෙතනත් පේනවා ටිකක්. දැන් ටිකක් අපි දන්නවා ආනාපාන සතිය ටිකක් කරගෙන යනකොට මේක අර හුස්ම රැල්ලේ පටන් ගැනීම වගේටම හිත යොමු වෙන එතකොට අන්තිමල නිකන් මේක නිකන් අර මේ මැෂින් එකකට ෆුල් ගහනවා වගේ අර යන්ත්‍රයකට මේක අර ගන්නවා යනවා එච්චරයි. ඉතින් මෙතන තියෙන්නේ වැයක් වගේ තමයි දැනෙන්නේ. මේක මහා මේ හරියට නිකන් මේක කරගෙන යන්න තියෙන ආයාසයක් වගේ එහෙම හැඟීමක් එනවා. ඊට අමතරව දැන් භාවනාව ඒ වගේ හිත කිසියම් ආකාරයකින් එක්තැන් වුණාම එතකොට ඒ හිතට ඇත්තටම මේ දේවල් ඊට විනාශ විදිහට පේන්න බලන්න පුළුවන්. ඉතින් ඒ වෙනකොට අපිට දැන් කෑමක් ගන්නකොට මේ රස කොච්චර ඉක්මනට ඉවර වෙනවද? එතකොට අපිට ඒ වගේ දේවල් උනත් අර කලින්ට වැඩිය බොහොම සියුම් විදිහට බලන්න හැකියාව ලැබෙනවා. දැන් කෑම කොච්චර රස කෑමක් ගත්තද? දැන් අපි අර පටිකුලතාවයේ පැත්තකින් තිබ්බත් ඒක කටට ගත්තත් ඒක රසත් බලන්න පුළුවන්. හැබැයි ඒක නිමේෂයකින් කොච්චර නැති වෙනවද? මේ ගහක පළතුරු හැදුනත් මේව නිකන් හැමදේම වැය වෙන ගතියක්, නිෂ්පාදනය වෙන වැය වෙන ගතියක් ආයි හැදෙන්න ඕනේ. ඒතකොට ඒ වගේ එහෙම හැමදේම යම් දල වශයෙන් හරි මට නම් එහෙම දැනෙන ගතියක් තියෙනවා. තෙරුවන් සරණයි. බොහොම පිං දිලෘක් මහත්මයා, ඒ අදහස මම බොහොම ගරු කරනවා. අන්න එතනින්ම තමයි අපි එකතු වෙන්න ඕන. මම හිතන්නේ මෙන්න මේ ගෙවිගෙන යන මේක අපි තව පැත්තකට යොමු කරමු. මේ ගෙවෙන නිසා, ඒ කියන්නේ දැන් අර පරිප්පු ටිකක් මම හිතන මතක් කරලා දෙන්නේ, පරිප්පු ටිකක් කාලා මේ ෂණයකින් අපිට තව පරිප්පු ටිකක් එතෙන්ට දාලා ඒ වේදනාව ඇති කරගන්න වෙනවා. මොකද මේක ගෙවියාම නිසාම තමයි අපි මේ වේදනා හදන්නේ. ඔන්න කවදක හරි අපිට අවබෝධයක් ඇති වුණොත් මේ අපි කරන්නේ හද හද ඒ වේදනාව හෝ ඊට වැඩි වේදනාවක්. ඒ දැන් අපි අම්මගෙන් පරිප්පු කාලා තියෙනවා නම් අපි 5-star හොටෙල් එකක පරිප්පු හොඳයි කියලා මිත්‍යා දිට්ඨියකට ඇවිල්ලා අපි 5-star හොටෙල් එකකින් ගිහිල්ලා මේව කරන්න හදනවා. එහෙම නැත්නම් ඉන්න හොඳම කෝකියගෙන් මෙන්න මේ පරිප්පුල වේදනාව ගන්න හදනවා. අන්න ඒ වගේ අපි මේ හොඳට බලන්නකෝ, අපි සංස්කාරයක් ගෙවිලා යන නිසා අපි ඒ සංස්කාරය තව දුරටත් පවත්වා ගැනීම හෝ ඊට වැඩිය හොඳයි කියන දෙයක් පවත්න්න නම් මොකද්ද අපි කරන්න ඕන? අපි වාහනයක් අරගෙන මේ 5-star හොටෙල් එකකට යන්න වෙනවා. ඔන්න ඔය ටික කරන්න නම් මම මොකද්ද කරන්න ඕන? මම සල්ලි උපයන්න ඕන. ඔන්න ඕකම තමයි දුක විදියට මම දකින්නේ. ඒ කියන්නේ සංස්කරණය කරන්න කරන්න මේක ගෙවිලා යනවා කියන අදහස Tamanට, මේක මොනව කරත් මේක ගෙවිලා ඉවරයක් වෙනවා, ඒක පවත්න්න නම් මම තව දේවල් සංස්කරණය කර කර මේ දුකකටම නේදපත් වෙන්නේ. මම රස්සාවල් කරන්න ඕන, මම දේවල් මෙන්න මේ හේතුන් හදන්න ඕන මෙන්න මේ වේදනාව විඳින්න. ඒ වේදනාව ගෙවිලා ගියත්, ඒ වේදනාව ගෙවි යනවා කියලා මට දැනුණත්, මම ප්‍රත්‍යක්ෂ විදියටම දැනගෙන ගියත්, ඒත් මට ඕන මොකද්ද? මෙන්න මේව හදා තව තව මේ වේදනාවල් විඳින්න නේද? මේක ඉවරයක් නෑ නේද? මම මේ යන්න මම සංස්කරණය කරන්න මම යන්නේ දුකකට නේද කියන අවබෝධයයි මෙතන ඇති කරගන්න ඕන කියන එකයි මම හිතන්නේ. අපි තව කාට හරි යොමුමු. අපි රොෂාන් මහත්තයට යොමුමුද? රොෂාන් මහත්තය අපිත් එක්ක එකතු වෙන්න. තෙරුවන් සරණයි. මමත් ඇත්තම දැන් කායන ප්‍රශ්නාව කියලා දැන් කියනකොටම අපි රෝහිතස්ස සූත්‍රයේ කියන පමයක් පමණ සිරුරෙන් අපිට මේක ලෝකය දැනගන්න පුළුවන් කියන දේ ගැන තවදුරටත් හිතනකොට ඇත්තටම තේරලා තියෙනවා දැන් ඕක අපි සතර සතිපට්ඨානය ගත්තාම දැන් ඕක එක අංගයක් පමණයි. නමුත් එතනදී අපි ඇත්තටම දැන් අර උදාහරණයක් විදිහට ඉස්සලා කවුද මම මතක නැහැ එක් මාත්මෙක් කිව්වා කොහොමරි දැන් අපේ ඔය කය සමගම දැන් අපිට අර ඇති වෙන දැන් කිව තරහ යන ගතිය රෝමේවා ඒවා අපි හොඳ දේවල් ඒක පුරුදු කරනකොට නරක දේවල් අඩු වෙලා යනවා. එතකොට දැන් මම කියන මමත්වය කියන එක අඩු වීමක් තමයි මම ඇත්තටම සෑහෙන දුරට දැකලා තියෙන්නේ මෙතනදී මගේ අත්දැකීමෙන්. මොකද එතකොට තේරෙනවා සමහරක් වෙලාවට මේ මම කියන පුද්ගලයා කියන එක කොච්චර පොඩි දෙයක්ද කියන එක ඒක සාපේක්ෂ වශයෙන් දකින්න ලැබෙනකොට එතකොට තමන්ට හිතාගන්න අවස්ථාව ලැබෙනවා. මේ දේවල් අපි දැන් තරහා ගත්ත හේතු හරි මොනහරි දේවල් ඔච්චර ඒ කියන්නේ ඒකේ තියෙන අපි තිලක්ෂණ නද ලක්ෂණ දැකලා මේවා ඇත්තටම මම මාගේ කියන මේ සිතුවිල්ල නිසාම තමයි අපි මේ දුකටපත් වෙන්නේ කියලා. ඉතින් ඒ එතනදී තමයි අපිට ගොඩාක් දුරට ඇත්තටම අපේ දේවල් ගොඩාක් වැරදි හදාගන්න පුළුවන් එක තැනක් විදිහට මම දැක්කා තියෙනවා. මේ එන්නේ ඒක ඉතින් ඒක ඇත්තටම දැන් මම ඇත්තටම මමත් ওই භාවනාවේ මොකද මේ කායනුපස්සනාවේ අපි ආශ්වාස ප්‍රාශ්වාසයේ අනපන සති භාවනාවෙන් වගේ බොහොම සරලව ඒ විදිහට යන්න තමයි ඇත්තටම ගොඩක් වෙලාවට උත්සාහ දරන්නේ. එතනදී දකින්න හැම වෙලේම ඔය අවස්ථාවන් මම දැකලා තියෙනවා. දැන් ඔය අපි දැන් කතා කරන්න හදන දසානුපස්සනාවේ අවසාන අංග වල තියෙන දැන් එක මෙනෙහි කරගෙන අපිට ඕක ගොඩාක් දුරට සංකීර්ණ කරගන්න නරකයි. මට හිතෙන්නේ තම තමන් යන මාර්ගය එක්කෙනාගේ මේවත් අනුව වෙනස්. ඉතින් ඒක නිසා ඇත්තටම දැන් පුළුවන් නම් ඇත්තටම අපිට පුළුවන් නම් කවුරු හරි ගුරුවරයෙක්ගෙන් කර්මස්ථාන ලබාගෙන මේක කරන් යන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. නමුත් මේ අපිට මේ වෙන සාකච්ඡා මණ්ඩපයෙන් ඇත්තටම ගොඩාක් එක්කෙනාගේ අත්දැකීම් ලැබෙනවා. ඉතින් ඒකෙන් ඇත්තටම සමහරක් වෙලාවට අපිට වැරදි පැතිවල යන්න නැතුව අපිට හරි මාර්ගයේ කෙලින්ම යන්න අවස්ථාවක් ලැබෙනවා කියන්න ඕනේ. තෙරුවන් සරණයි. ඩොක්ටර් මාධව මම ප්‍රශ්නයක් අහන්නම් කාට, මට කෙටි ප්‍රශ්නයක් කොහමද දැන මේ ඒතර මං අර මම ගේනම් බලනවා මේ භාවනා අධ්‍යක්ෂකට මේ පසු මෑතක භාවනා අධ්‍යක්ෂකෙදි මට මේ දැනුණා අර සිත හොඳටම වගේ මේ සමතකයට පත්ව ඉන්න වෙලාවක හොඳින් හිටියා ඉන්නවා. ඒ තුලම එක මොහොතක සිතට කිසියම් හැඟීමක් ආවා, ඒක කාමාවචර හැඟීමක් කියලා දැනුණා. ඒ සමගම මට දැනුණා මේ මට මතක විදිහට කකුලේ එක තැනක නිකන් මේ කම්පනයක්. ඒ මම අහන්නේ මෝඩ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ අදහස් වෙන්නේ යන චිත්ත ජ රූප විසින් මේ චිත්ත චෛතසික විසින් රූප කලාප හදනවා කියනවා වගේ දෙයක්ද කියලා මේ දැනගන්න කැමතියි. චෛතසික විසින් රූප කලාප හැදීමක් සිද්ධ වෙනවා කියලා අපි අහලා තිනවා. ඒක කොහොමද පැහැදිලි කරගන්නේ? කාට හරි පුළුවන්ද උදව් කරන්න? තිරුවන් සරණයි දල්වත් මහත්මයා. ඒක මේ මට ඒ ඔබතුමා කියපු චිත්ත චෛතසික පැත්තෙන් නම් විස්තර කරන්න හැකියාවක් නැහැ. නමුත් වගේ ඒ වගේ තැනකදී සාමාන්‍යයෙන් අපිට උපදෙස් දීලා තියෙන්නේ අර ඒවා මෙනෙහි කරන්න එපා කියලා. ඒ කියන්නේ මේ අර ඕවා තමයි අර අන්තිමට සබ්බ ලෝකේ අනබිරත සංඥා වශයෙන් මට හිතෙන්නේ මේ ඕවා කියලා තියෙන ඉතින් අපිට නම් එහෙම උපදෙස් දීලා තියෙනවා වගේ අවස්ථා එනකොට ඒවා වැඩි ඒවා ගැන මෙනෙහි කරන්න යන්න එපා කියලා. ඊට අමතරව දැන් සාමාන්‍ය වේදනාවේදී තමයි සාමාන්‍ය දිලු මත මෙනෙහි කරනවා කියන වෙනස් මෙනෙහි කරනමක් නෙමෙයි මේ දැකපු දෙ මට මේ මම කියන්නේ ඉතින් ඇත්තටම පිනිච්ච දෙනේ ඒ දැකපු නැති ඔබතුමා දැන් ඒක මොකක්ද කියලා හොයන එක මම අහන්නේ ඒක මොකද්ද කියලා අර අපි ඒක මොකද්ද කියලා හොයන එකත් මෙනෙහි කිරීමත් තමයි. ඒක තමයි උන්වහන්සේලා කියන්නේ. ඒක ඒ වෙලාවට එහෙම හිතවිල්ලක් එනවා අපි නොදන්න උනාට. මේක මොකද්ද? මේක සංඥාවක්ද? මේක කොහෙද යන්නේ? අන්න ඒ වදි වශයෙන්. ඉතින් ඒක මේ මන් දන්නේ මේ අපිටත් උපදෙස් දීලා තියෙනවා කියන්නේ මේ. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් ඔබතුමාර කියපු කම්පණය ඒක සාමාන්‍ය වේදනාවද පස්නාවේ දින දෙයක්. ඒක නම් මම අත්දැකලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට වේදනාවක් එනකොට ඒක අපි අර දැන් අපිට ලුක් කියලා තියෙනනේ අර අපිට චිත්‍රණ ඕන අපිට කියලා දුන්නනේ දෝමනස් කියලා දවසක් වචනයක්. ඒතර දෝමනස්සයි දුක්ඛය අතර වෙනස දැක්ක මේක එතනදී ඒක සාමාන්‍යයෙන් කම්පණයක් වශයෙන් දැනිලා ඊට පස්සේ ඒක ආනාපානයට යනවා. එහෙම යනවා නම් ඒක සාර්ථක භාවනාවක් කියලත් සාමාන්‍යයෙන් කියලා තියෙනවා. තිරුවන් සරණයි. හොඳයි. තිරුවන් සරණයි මහත්මයා. මේ මාත් එක උරණ වෙන්න එපා. මේ මම කියපු වෙබ්සයිට් එකේ තියෙන හැටි නම් කියන්නේ අර මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ ඉන්නවා කියන්නේ තේරෙන හැම දෙයක්ම මෙනෙහි කරන්න කියලා. ඒ කියන්නේ ආනාපාන සතියටවත් ඒ ඔය වෙන ඕනෑම එන එන වේදනාවක් හරි මොනවා හරි Tamanට තේරෙනවා නම් සිතුවිල්ලක් හරි මොකක් හරි ඔකට සේරෙටම සම තැන දෙන්න කියලා. එකකට ඔය මේ මං කියවන මේ ක්‍රමයට ඔය ඉතින් එක එක ක්‍රම තියෙනවානේ. ඉතින් මං කරුණා කරන අනේ කියනවා කියන්නේ මේවා පටල ගන්න එපා. ඒකට කැමති නම් විතරක් අහලා බලන්න. මේ මම කියන ක්‍රමේ මම ඒ අහලා තියෙන වෙබ්සයිට් එකේ නම් කියන්නේ, ඒ කියන්නේ ධම්මජීව හැඳුරෝ එහෙම කියන්නේ මේ චිත්තක්ෂණේ වෙන ඕනෑම දෙයක් මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒ අන්න ඒක කියන්න කැමතියි. තෙරුවන් සරණයි. දැන් අපි ප්‍රසංග වෙන්න ඕනේ තැන. හොඳේ ඒකම පැන්නේ. ප්‍රසංග වෙන්න තැන. මේ සාමාන්‍ය අපි මේ සාකච්ඡා විතර භාවනා දෙකකින් කියනවා වගේම කියලා කිව්වා වුණාට අපි හරි ප්‍රසංග වෙන්න ඕනේ. මොකද අර චන්ද්‍ර මහත්මිය කිව්වා වගේ විවිධය විවිධ ක්‍රමවලට කියලා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේලාගේ වානුගමනය කරනවා. විවිධයි විවිධ විදිහට කරනවා. අපි කොයි මොහොතකවත් මෙතන කවුරුවත් කරන ක්‍රමයක් හරි කියන්නේත් නැහැ, වැරදි කියන්නේත් නැහැ. ඒ තමන් කරන ක්‍රමයට කරගෙන යනකොට දැන් අපි හිතමු මම අවුරුදු පහක් කරගෙන ගියා කියලා එක ක්‍රමයකට එක අවුරුද්දක් මාස දෙකක් කරන් ගියා කියලා මට ඒකෙන් ප්‍රගතියක් දැනනවා නම් මං කරන් යයි. මට හිතනවා මේක හරියන්නේ නැහැ. අර මහත් ධර්ම ක්‍රමයක් කිව්වා ඒක මං කරලා බලන්නම් කියලා තමයි පුද්ගලිකව තීරණය කරන්. ඒක කරගෙන යන එක තමයි ඒ අයගේ වගකීම. ඒ නිසා අපි කොයි වෙලේවත් ඕක අසාර්ථක භාවනාවක් ඕක සාර්ථක භාවනාවක් ඕක හොඳ එකක් නරක එකක් කියලා කියන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක මේ තමයි ඔව් චන්ද්‍රපීස් මහත්මිය කියපු විදිහට අපි අර මම්ද මම තායි ගන්නෙ මම මෙතන මම උත්සාහ කරන්නේ කිසියම් සත්‍යක් දකින්නනේ. මොකද සත්‍ය දැන් මම අහලා තිනවා ඇති තරම්. ධර්ම දේශනාවන් අහලා සත්‍ය ධර්මයන් අහලා ගොඩාක් තිනවා සාකච්ඡා කරලා තිනවා. ওই සත්‍ය දේශනාවන් දැන් ওই සත්‍ය දැනගන්න නම් මම සත්‍ය දකින්න එපැයි. ඒකෝ දත් දකීමේ විවිධ ක්‍රම වලට අපි කරලා තිනවා. ඒ ක්‍රම හොඳයි මෙනෙහි කිරීම තුලින් කරලා තිනවා. එතකොට දැකීම සඳහා දැන් මේ මේ කීපු ඊපෙද කෙපු කෙපු ගම තමයි හිත සම්පූර්ණයෙන්ම සමාධිගත වෙන අවස්ථාවක තමන්ට මේ තමා තුල මේ මා තුල ඇති වෙන දේ මේ අර රෝහිතස් සූත්‍රයේ කියනා වගේ මේ මේ බඹේ තුල වෙන දේ දැකීමම තමයි ලෝක අවබෝධය කියන්නේ. එතකොට ඒ මේ මගේ මේ තුල මගේ මේ තුල මේ සමාධිගතව ඉන්න මා තුල කිසියම් නොදනිච් නොතුපිච් දෙයක් එකපාර ඇතිවීම කම්පනයක් ඇති වෙනවා නම් ඒක ඉග්නෝර් කරන ඉදීම මම හිතනවා ධර්මයේ අතහැරීමක් කියලා මම හිතනවා. දැන් ඒතන වාදවලට යන්න ඕනේ නැහැ අපි. ඒක හිතලා මම හිතනවා ඒක දැකලා ඒකට ඒක පසුබිම් වෙච්ච දෙයක් හොයාගන්න පුළුවන් නම් අපි මට අර ඒක මට කිව් දෙයක් මම ඒක කරන්න ගිහලා මගේ සමාධිය බිඳිනවා. හැබැයි මට ඕනේ සමාධිය නෙමෙයි. සමාධිය නෙමෙයි මට ඕනේ. මට ඕනේ සත්‍ය දැනගන්න. සත්‍ය දැනගන්න මට ඕන නම් මම අර කෙව්වට මට ඕන එතකොට දැන් කය අනුපස්සනාව පිනේ. ඒතර මට පිනේ මෙන්න ඇති වුණා මේක. ඒක ඒක තත්සනේ සත්පර 10 ඇති වුණා. ඒක නැති වුණා. මට කයත් පෙනුණා, වයත් වුණා, නැතිවීමත් පෙනුණා. ඉතින් ඔය ආකාරයේ අවබෝධයක් කරලා යන්නත් ඒකත් පුළුවන් වෙයි කියලාත් ඒ විදිහටත් හිතෙනවා. ඉතින් ওই විදිහට විවිධ ක්‍රම තියෙනවා. අපි ඉඳන් මේ තම සාමාන්‍ය ප්‍රවේශම් වෙමු මේ වගේ සාකච්ඡාවකදී අපි අපේ අත්දැකීම කියමු. මෙන්න මෙහෙමයි මම නම් දකින්නේ චන්ද්‍ර මහත්මිය බොහොම අනේ කියන වගේ අනේක තරහ ගන්න එපා කියලා. ඒ වගේ අපි කවුරුත් තරහ ගන්න නැතුව මේ කලබල කර ගන්න නැතුව මම නම් දකින්නේ මෙහෙමයි මේකේ අඩුපාඩුත් ඇති මේ කියලා මේ විදිහට කතා කරමු ඈ සමා වෙන්න. හොඳයි ඩොක්ටර් මාතුගේ ලයින් එක ටිකක් ඩ්‍රොප් වෙලා නේද? අපි දැනගෙන හිටියේ නෑනේ. ආ යා මොබයිල් එකේ ඉනවා කියලා තිනා මම අනිත් කම්පියුටර් ගිලා කෙනෙක් ගන්නම්. එතකන් කල්‍යාණ මිත්‍ර කතා කරන්න. චිත්‍රපීස් දිල්රු මහත්තයාම කියන්නේ දෝ සමාවෙන් කතා කරන්න දිල්රු මහත්තයා. ඊට පස්සේ චිත්‍රපීස් මහත්මිය කතා ගන්න මම අනිත් කම්පියුටර් ගිලා ඩොක්ටර් මාතු ගන්නම් ආයිසරේ. තිරුවන් සරණයි. අපි ඉතින් ඔබතුමාට බොහොම පිං. ඉතින් අපි හැම අදහසම ගරු කරනවා. ඒ වගේම මේ මට වැඩිලා ඉතින් දන්න බොහොම අත්දැකීම් තියෙන කල්යාණ මිත්‍රයෝ තමයි මෙතන ඉන්නේ. ඉතින් අපි හැමතිස්සෙම බොහොම নমස්කාර කරනවා. මේවා කරත් පිං දෙනවා හැම කෙනෙකුටම. මේ අපිට මේ වගේ මේ අවස්ථාවල් ලබා දීලා, ඒ වගේ මේ ධර්මයේ ඒවා නැති වෙන්නේ නැහැ. මේ කතා කරා කියලා මේ ධර්මයේ සම්බන්ධ දේවල් කොහොම හරි මේ ගොඩ එන්නේ. එහෙම නැතුව ඒවා ගැන වැරදි අදහස් නම් ඕ තරහ සිතිවිලි නම් කොහොමවත් ඇති වෙන්නේ නැහැ කාගෙනවත්. ඉතින් සාමාන්‍ය මම නම් ඉතින් බුද්ධ දේශනාවට යන්න උත්සාහ කරනවා. මේ මට ගැටලු තැන් ඇති වෙනකොට මේක හරිද වැරදිද කියලා හැමතිස්සෙම. ඉතින් මම ඔය කලින් කියපු ඒ උපදෙස ලැබුණේ මට ධර්මජීව ස්වාමීන් වහන්සේකින් පෞද්ගලිකවම. ඒකත් කියන්න ඕන. තෙරුවන් සරණයි. හොඳයි. චිත්‍ර මහත්මිය ඩොක්ටර් මාධව මම සම්බන්ධ කරගත්ත දැන් නේද? ඩොක්ටර් මාධව සමා වෙන්න පොඩ්ඩක් මගේ අරුණ අමුතුවා. ඔව් මේ පවර් ෆේල් එකක් ආවා මේ දරුවත් මහත්තයා මම මොබයිල් එකෙන් ගන්නේ. මේ අපි දිගටම යමු මම හිතන්නේ අද ඔබතුමාට පොඩ්ඩක් මෙසේජ් එකක් දව. අපි මේ කල්යාණ මිත්‍ර කිපෙනගේ අයගේ අත්දැකීම් ගැන පොඩ්ඩක් කිව්වා. මේ බොහොම වැදගත් අත්දැකීම්. ඉතින් හරි හොඳයි. චන්ද්‍රපීස් මහත්මිය දිලු මහත්මයම හොඳයි. අපි චිත්‍ර මහත්මිය නෙමෙයි චිත්‍ර මහත්මිය අපි දැන් ඇත්තටම මේ කල්යාණ මිත්‍රන්ට උපකාර වෙන විදිහට තමන් දකින්න ඔබතුමිය අත්දැකලා තියෙනවා නම් ඒ තමන් මේ කය කියන්නේ කය කිව්වේ මේ ඇතිවීම මේ සහ සමන්ශය වීම ගෙවි යාම ඒ ගෙවි යාම මේ තමන්ගේ භාවනා අත්දැකීම සමග අපිට කියන්නේ එහෙම අත්දැකීම් අවස්ථා තියෙනවා නම් ඒ කරන්න උපකාර වෙන විදියක් අපිට තිරුවන් සරණයි හැම දිනටම. ඇත්තටම අපි ඉස්සෙල්ලාම ඒ ගැන කියන කලින් අපි බලමු අපිට යම් කිසි දෙයක් දකින්න ඕනේ නම් අපි දැන් අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ වචන මුලින්ම කියනවා අපිට ඉර උදාව දකින්න ඕනේ කියලා. ඉර උදාව දකින්න ඕන නම් අපි ඉර නැග්ගට පස්සේ ගිහිල්ලා වාඩි වුණාට ඉර උදාව අපිට පේන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ කියනවා ඒකට කලින්ම ලෑස්ති වෙලා ගිහිල්ලා ඉර උදාව, ඒ කියන්නේ උදාවට කලින් අරුණ නැගින්නක් කලින් ගිහිල්ලා වාඩි වෙලා බලාගෙන ඉන්න ඕනේ දැන් මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් මේ මේ කය වය කියන එක ඇත්තටම මේ විපරිණාමය දකින්න සියුම්ව දකින්න තියෙන හොඳම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. දැන් ඒ එතනදී අපි සාමාන්‍ය සම්මුතියේ ඉන්න තැන ඉඳලා තථාගතයන් වහන්සේ අපි අරගෙන යනවා බොහොම ලස්සනට මේ දේවල් දකින්න තැනට. උන්වහන්සේ මුලින්ම කියනවා අර වාඩි වෙලා උජුංකායන් පයදාය පරිමුඛං සතින් උපට්ඨපෙතයි ඉදිරියට සිහිය පිහිටුවාගෙන ඉන්නකොට දැන් සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති. අපි සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා. මෙතනදී අපි උන්වහන්සේ අපිට කියන්නේ මේ සිහිය පවත්වා ගැනීමට උදව් වෙන විදිහටයි දැන් අපි ආනාපානය කරන්නේ. අපි දවස 30ෙම මුළු පැය 24මත් කරන ආනාපානය අපි කරන්නේ සිහියෙන් නෙමෙයි නිසා උන්වහන්සේ කියන මේක දකින්න නම් මේ විදිහට කරන්න සිහියෙන් හුස්ම ගන්නවා සිහියෙන් හුස්ම පිට කරනවා. ඔය ආදී වශයෙන් ඊළඟට ටික ටික ගිහිල්ලා එක තැනකට එනවා. දැන් දිග හුස්මක් ගන්නකොට දන්නවා දිග හුස්මක් කියලා. කෙටි හුස්මක් වැටෙනකොට දන්නවා මේක කෙටි කියලා. ඉතින් ඒව ගැන දන්නව විතරයි. ඒ වගේ පස්සේ යන්නේ නැහැ. දැන් එහෙම දැනගෙන ඉන්නකොට ඒ ආදී වශයෙන් වෙනකොට ඇත්තටම ටික ටික මේ හිත සංසුන් වෙනවා. සංසුන් වෙනවත් එක්ක මේක අවස්ථාවක් වෙනවා. ඇත්තටම පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමේති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමේති සික්කති. එක අවස්ථාවක් එනවා මම දන්නවා අපි භාවනා කරන හැම දෙනාම අත්දකපු දෙයක් එනවා. එක අවස්ථාවක් එනවා මේක දැනෙන්නේ නැහැ. දැන් මේක ආනාපානය කියලා හිතේ තිබුණට මේ දැන් හුස්ම ගන්නවද පිට කරනවද කියන එක තරමටවත් දැනෙන්නේ නැති තරමට හිත සංසුන් වෙන අවස්ථාවක් එනවා. ඉතින් අර ධම්මජීව ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියපු තැන මේ තුලින් අපි දකින්න ඕනේ. දැන් අපි මුලින් පටන් ගත්තේ අර තමන් දන්න තැන හිත කල්පනාවෙන් කරනවා හුස්ම ගන්න එක හුස්ම පිට කරන එක කියන එක තමයි උන්වහන්සේ කියන්නේ ගිහිල්ලා කලින් වාඩි වෙලා ඉන්න. දැන් අපි යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ. දැන් උහුම ටික ටික මේක සංසිඳනකොට මොකද වෙන්නේ? දැන් අර ඒ අවස්ථාවේදී ඇත්තටම දැන් මේ හුස්ම කියන වචනේ අරව මේව අපිට මතක් වෙන්නේ නැහැ. දැන් වායෝ ධාතුව වදිනවා තේරෙනවා මේක ඇතුළට යනවද පිටට යනවද කියන එක නෙමෙයි. ඉතින් එතනදී අපි බලාගෙන ඉන්නේ ඇත්තටම මේ වායෝ ධාතුවට මොකද වෙන්නේ කියන එක. ඉතින් ඒ අවස්ථාව බලන් ඉන්නකොට ඇත්තටම කෙනෙකුට තේරෙනවා මෙහෙම දැන් එළියේ තියෙන වායෝ ධාතුව අපි ඒකට මොකුත් කියන්නේ නැහැ. නමුත් මේ වායෝ ධාතුව කයට ස්පර්ශ වෙනවත් එක්කම අපි දානවා නම මම ආශ්වාස කරනවා. මේ මගේ හුස්ම. අනේ එතන තමයි අපි දකින්න ඕනේ මේ දේවල් කොහොමද කියලා. ඇත්තටම මේක මගේ කරගන්න අවස්ථාව. උතනදිද මේක වෙන්නේ මේ ස්පර්ශය ඇති වෙනවත් එක්කම හුස්ම මගේ වෙනවා. එළියේ තියෙන වායෝ ධාතුව මගේ නෙමෙයි. නමුත් නහයෙන් ඇතුළට ස්පර්ශය වුණු ගමන්ම ස්පර්ශය තේරුණු ගමන්ම එතකොට කියන මගේ ආශ්වාසය. මගේ ආශ්වාසය කියලා ගත්ත ගමන්ම මොකද වෙන්නේ? ඒක කොටයි දිගයි සීතලයි උණුසුම් ආදි වශයෙන් අපි ඒක විස්තර කරන්න ගන්නවා. ඉතින් එතන සියුම්ව දකින්න පුළුවන් වුණොත් මෙතන ඇත්තටම සිදු වුණේ මේ විදිහ දෙයක්. මේ වෙන ස්පර්ශයක් වාය ධාතු ස්පර්ශයක් ඇති වුණා ඒක නැති වුණා. ඒ දේ දැක්කේ නැති වුණාම මොකද වෙන්නේ? අර උණු දේ උඩ අපි සංස්කරණයක් කරගන්නවා. මගේ හුස්ම මේක දිගයි මේක කොටයි උණුසුම් සිසිල් ආදි වශයෙන්. ඉතින් හැම දෙයකම වෙන්නේ ඒ දේ තමයි. අර මුල පටන් ගැනීම ස්පර්ශයෙන් සිදුවන බව නොදකිනකොට අපි ඒක ඔල්රෙඩිම මගේ කරගෙන ඉවරයි. ඊට පස්සේ අපිට පේන්නේ නැහැ ඒක. ඉතින් යම්කිසි කෙනෙකුට මේ කය ක්ෂය වීම, වැය වීම, ගෙවී යාම මේ කියන දේවල් දකින්න නම් ඇත්තටම අර වගේ කලින් සූදානම් වෙලා ඒ දෙසට යොමු වුණු සතියෙන් යෝනිසෝ මනසකාරයෙන් ඉන්නකොට පෙනෙනවා කොහොමද මේක රූපයක් වුනේ. එළියේ තිබුණු වායෝ ධාතුව මගේ නෙමෙයි. මම නෙමෙයි. ඒක හොඳටම දන්නවා. නමුත් ස්පර්ශයත් එක්කම ඇති වෙන සංස්කරණය තමයි මගේ හුස්ම, මගේ ආශ්වාසය, මගේ මෙහෙමයි කියලා විශාල සංස්කරණයක් ඇතුලේ සිද්ධ කරගන්නවා. ඉතින් අපි මේ ඇති වුණා නැති වුණා කියන එක විතරක්. අර පසම්බ වෙච්ච වෙලාවේදී සිදුවෙන්නේ මොකද්ද? ඉහළට යනවා, පහළට යනවා කියන එකවත් නොදැන්නේ තරමටම සියුම් වෙලා අපි ඔය දේ දකින්නේ නැහැ. ඔය දේ දකින්න තමයි තථාගතයන් වහන්සේ කියන්නේ හේතුන් නිසා ඇති වෙලා හේතු නැති වෙනකොට නැති වුණා. ඒක දකින්නේ නැතිකම නිසා වෙන්නේ මොකද? ඒක තුල සංස්කරණය නැති වෙනවා. ඉතින් සංස්කරණ නිසා තමයි අපේ දුක සකස් වෙන්නේ කියලා. ඉතින් ඊටාම සියුම් විදියට රූපේ ඇතිවීම නැතිවීම වැයවීම කියන එක දකින්න ඔය අවස්ථාව තමයි දැනට භාවිතා කරන්නේ. මේ දේ සිදුවෙන හැටි සිදුවෙන්නේ කොහොමද ඇත්තටම තේරෙන. දැන් මේක මෙහෙම වුණාට මගේ කියලා දැන් ඕනේ නැහනේ. නමුත් අර දෙවන්නේ නිකන් පස්සෙන් ඉඳගෙන කියනවා වගේ ගතියක් දැනෙන්නේ. ඒ විඥානයේ විසින් තමයි මේක කියන්නේ. දැන් මේක මගේ වෙලා, මගේ ආශ්‍රාසය වෙලා. ඉතින් ඒ දේ දකින්න කරන උත්සාහයක් තමයි දැනට කරන්නේ. යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් කල්‍යාණ මිත්‍රන්ට තේරුම් කරලා දෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. චිත්‍රා මහත්මිය කියපු නැවත පුතණින් මම පොඩ්ඩක් ඉදිරියට අරගෙන යන්නම්. දලුවත් මහත්මයාට මේක උපකාරයක් වෙයිද කියලා හිතලා දැන් ඔය ආශ්වාස ප්‍රශ්වාස දිග හුස්ම කෙටි හුස්ම කියලා අපි තේරුම් ගන්නේ ඇත්තටම ඒ රූප ඒ ආනාපාන සති ඒ හුස්ම ඒ රූපයේ ඒ සංඥාව ගෙවිලා ගියා. සංඥාව ගෙවිලා ගියාම ඊට පස්සේ තමයි ධාතු වැඩ කරන හැටි පටන් ගන්නෙ. ඒ ධාතු වැඩ කරන හැටි පටන් ඒක බලාගෙන ඉන්නකොට ඒක ඉතින් එක එක්කිනාට ඉතින් වෙන වෙන අමුත් එක එක්කිනාට පොදු මේ කියන්නේ වෙනස් විදිහට තේරෙනවා ඇති. ඊට පස්සේ ඒ ධාතුත් වැඩ කරලා ඒගොල්ලෝ එක එක්කිනා කරලියට ඇවිල්ලා මේ රංගපාලා යනවා. තව එක්කෙනෙක් රංගපාලා යනවා. ඔහොම ගිහිල්ලා ඒ ධාතු සංඥාව කියන එක එනවා. දැන් ඉසෙල්ලා රූපයාව රූප සංඥාව නැති වුණා. ඊළඟට ධාතු ආවා. ඊට පස්සේ ඒ ධාතු සංඥාව එනවා. ඊට පස්සේ ඒ ධාතු සංඥාවත් නැති වෙලා යනවා. ඊට පස්සේ නම් මට එච්චර විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් තව අර මං කියපු වෙබ්සයිට් එකට ගියාම නම් ඒ ස්වාමීන් වහන්සේ හොඳට විස්තර කරලා දෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චන්ද්‍රපීස් මාත්මිය. මේ නාම රූප පරිච්ඡේද ය ගැන නේද ඔබතුමීගෙන් ඒ කියවෙන්නේ? එහෙම එකක්ද ඒ කියවෙන්නේ? ඔව්. ඒ වෙනකොට නාම රූප පරිච්ඡේදය තේරිලා තියෙනවා. ඔය කියන්නේ අර නව මහා විදර්ශනා ඥාණයෙන් භංග ඥාණය කියන එක තමයි. ඔය කය ධම්ම කියන හරිය මං හිතන්නේ මට තේරෙන හැටියට තේරෙන්නේ. ඕවා හරියටම එකක් පස්සේ එකක් එහෙම එනව නෙවෙයි. ඒවා මිශ්‍රව එන්නේ. ඉතින් ඒක අර ගුරුතුමාගෙන් ඉතින් අහලා දැනගන්න ඕනේ. මේ දැන් ඒ වෙබ්සයිට් එකට ගියාම ඇත්තටම ස්කයිප් එකෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. මේ ඒ ස්වාමීන් වහන්සේ අපි කමන්නේ ඒ වෙබ්සයිට් එක මෙච්චර ප්‍රොමෝට් කරන්න අවශ්‍ය නැහැ චන්ද්‍ර මාත්මිය. ඔබතුමී මේ කියන්නේ මට දෙකක් කිව්වා. දැන් හොඳයි. ඒ කට්ටිය ඕන කට්ටිය ගනි. අපි අපි අපේම ගුරුවරයෙකුට යොමු කරන ගතිය අපි නැති කරගමු. ඒක අවශ්‍ය නැහැ. ඒක මොකද විවිධ කල්පැතිවල ගොඩාක් දුර ගිය කට්ටියනේ. ඒ අය බලාගනි. අපි දැන කිව්වා කැමති කය බලයි ඉච්චරයි. ඒක කමන්නේ. හැබැයි ඔබතුමී කියපු දේ බොහොම අනේක මට නම් මම බොහොම මේ උපකාර හැටියට සලකනවා, බොහොම ප්‍රයෝජනවත්. එතකොට මේ මේ මේ ආශ්වාස චිත්‍රපීස් මහත්මිය කියපු කාරණාවනු සමග දැන් විශේෂයෙන්ම ඔබතුමා ඔබතුමිය කිව්වා ඒ භාවනාව තුළ මේ වායෝ ධාතු රූප කොටස් අපි හඳුනා ගන්නවා. ඒ එතකොට ඒකෙදි ලැබෙන දැනීම තමයි ඒ ලැබෙනවනේ. දැන් වායෝ ධාතු රූප හැටියට අපි දැන් දැනීමක් හඳුනා ගැනීමක් සිදුවනවානේ. ඒ හඳුනා ගැනීම අපි අඳුර ගන්නවා මේ නාම පැත්තේ දෙයක්, විඥානීය පැත්තේ දෙයක් කියලා අඳුනා ගන්නවා. මේ අඳුනාගත් කාර්යය නේද? එතකොට ඒ අනුවම අර අපි අඳුර ගන්නවා ඒ නාමයේ වායෝ වායෝ වැදින කොට ඒ රූප ධාතු ගොඩක් හම් වෙනවා අපිට. එතකොට අපි එතකොට ඒ රූප ධාතු අඳුන ගන්නවා. ඒ නාම ඒ සහ රූපේ කියන කොටස ඒ විදිහට හඳුනා ගැනීම සිදු වෙනවා. එහෙම කොට ඒ වායෝ ධාතු අනුවම මනසිකාරයේ ටිකක් වෙලාවක් පවත්වාගෙන ඉන්න අවස්ථාවේදී අර ඔබතුමිය කිව්වා වගේ මේ ධාතුව කියන සංඥාව අඳුන ගන්නවා. මෙන්න මේ ධාතුව කියන සංඥාවකින් තමයි මම දැන් ඉන්නේ කියලා. එතකොට මේ ධාතුව කියන සංඥාවත් ඉවත් කර ගන්නවා වගේ දැක් තමයි මම ඔබතුමිය කියපු දෙයින් තේරුම් ගත්තේ. ඉතින් මම හිතන මම ડોક્ટર මාදවට යමුලා දැන් අහන්නම් ડોક્ટર මාදව ওই විදිහට ක්‍රමක්‍රමයෙන් අපි දේවල් ඉවත් කිරීමේ ප්‍රතිපදාවක තෑරීමේ ප්‍රතිපදාවක ඉඳලා ඒ නාම රූප පරිච්ඡේදයෙන් පස්සේ නාම රූප වෙන්කර හඳුනා ගැනීමෙන් පසුව සිදුවන ක්‍රියාදාමය පිළිබඳව ඔබතුමාට පුළුවන් ද අපිට පැහැදිලි කිරීමක් කරලා දෙන්න? හොඳයි. දැන් එතන ඉඳන් ඉස්සරහට යන්න දැන් මම ඇත්තටම මේ මේක බොහොම ගැඹුරට අපි ගෙනියන්න වෙනවා. මේ විශේෂයෙන්ම දැන් මෙන්න මේ ටික දැන් අර මම ඉස්සෙල්ලා සරලව ගෙනාවේ මේ හැම දෙයක්ම මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම වගේ තේරුම් ගන්නවා මෙන්න මේ නාම රූප දෙක එකතුවක් තමයි මේ විඥානය තුලින්, ඒ කියන්නේ නාම රූප වල විවිධ අවස්ථා තමයි මේ විඥාණයෙන් අපි දැනගන්නේ. විඥාණයෙන් අපි මේ යම් කිසි පජානාති භාවයක් ඇති කරගන්නේ කියලා. එතකොට දැන් නාම රූප පරිච්ඡේද ඥානය යම් ප්‍රමාණයකට අපිට ඒක බොහොම නාම රූප පරිච්ඡේද ඥානය මම හිතන්නේ මම දන්න තරමට උඩටම තියෙන්නේ ලහත්ුණාම ඒ වුණාට මෙන්න මේ නාම රූප පරිච්ඡේද මෙන්න මේ දේවල් තමයි මට ප්‍රශ්න එන්නේ කියලා හරමර අපි කතා කරා වගේ එකින් එක ගෙන මේව විශ්ලේෂණය කරලා මෙන්න මේ දේවල් ගණයක් විදියට තියෙන දේවල් තමයි නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ, මේක නිත්‍යයි කියලා ගත්ත නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ කියලා තමන්ට යම් යම් අවබෝධ එනකොට මෙන්න මේ දේවල් තුල මම විඥානීය බැස්සවීම තුලින් මම මේ ඇත්තටම අපි මම මේ යන භාවනාව කියන්නේ මේ මේ මේ තමන් අදහසක් විදියට විතරක් ගන්න. මම කියන්නේ මෙන්න මේ විඥානයේ මට තේරෙනවා මෙන්න මේ විඥානය මම මේ එක එක දේවල් තුල මොනවා හරි දෙයක් තුල මම බැස්සුවොත් බස්සනවා කියන්නේ විඥානයේ අපි දන්නවා විඥානය පැවතීමට නම් මොනවා හරි දෙයක අපි ඒක අඩංගු කරලා තියෙනවා. ඒ කියන්නේ විඥානයේ නාම රූපවල තමයි ගැබ් වෙලා තියෙන්නේ. අන්න අපි ඥානයක් අපි කියන්නේ මේ මේ මිනිස්සුර වේවා එහෙම නැත්නම් වෙන දෙයක් තුල වේවා ඥානතලවල වේවා උඩට යනකොට නේව සංඥා නා සංඥා යතනි දක්වා කියතන්නේ ඒ තලවල පවා ඒ ඥානතලවල අදාළ රූප වේදනා සංඥා සංකාරවල තමයි අපි මේ විඥානේ බස්සලා තියෙන්නේ. අන්න ඒ අවබෝධය තමන්ට තියෙනවා නම් අන්තිමටම මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මම මේ තල 31 තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අනිත්‍ය භාවය. මේ තුනෙන්ම අපි අද කතා කරේ කය ධම්මා, වය ධම්මා, විපරිණාම ධම්මය. ඒ ඔක්කොම තුනම තුලින් තමන් දකින්නේ මේක ගෙවිලා යන දෙයක්, වැය වෙන දෙයක්. විපරිණාමයට පත්වන දෙයක්. මම මොනම තලයක හිටියත් ඒ නාම රූප පරිච්ඡේද ඥානය තමයි යම් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා නම් අන්න එතනින් වටහා ගන්න මෙන්න මේ විඥානය. අපි විඥානය ගැන තාම භාවනා කරේ නැහැ. විඥානයටත් වෙන්නේ ඔය ටිකම තමයි. හැබැයි ඊ විඥානය මම දැනගැනීමේ ඒ මම දැනගන්න දේ දැනගන්න ඒ පැවැත්ම විඥානයේ පැවැත්ම පිණිස ඇතිවන නාම රූප ටික යම් ප්‍රමාණයකට විශ්ලේෂණය කරලා දැනගන්න. අන්න ඒ තැන තමයි මම ඉන්නේ. විඥානය ගැන වෙනම භාවනාවක් විඥානයත් අනිත්‍යයි කියලා යන භාවනාව අපි වෙන දවසකට තියමු. මොකද ඔතනින් දැන් අපි හතරයි ගත්තේ. ඒ තුලින් අපි විඥානය මෙන්න මේ ගේ වෙන ධර්ම, වැය වෙන ධර්ම, විතර නම් වෙන ධර්ම ඒ තුලින් අවබෝධ කරගමු. අපි තව දවසක මේ විඥානය කොහොමද මේ කය ධම්ම, වය ධම්ම, විපරිණාම ධම්ම කියන එක ගොඩාක් ගැඹුරුවේ මම හිතන්නේ ඒක අපි වෙන දවසක සාකච්ඡා කරමු. අපි දලුවත් මහත්තයාට අයියෝ මෙව මම හිතන්නේ අපි බොහොම වැදගත් කාරණා කතා කරගෙන යනවා. දලුවත් මහත්තයාට තේරුවන් සරණයි මේ ඩොක්ටර් මාධව. මේ මම දැන් උපකල්පනා වුණේ අපි ශ්‍රීමති මහත්මියට අද යොමු වුණේම නැහැ තාම. ශ්‍රීමති මහත්මියට යොමු වෙන්න ඕනේ. ශ්‍රීමති මහත්මිය ඔබතුමියටත් පුළුවන්. අපි අද කතා කරන්නේ කය අනුපස්සනාව ගෙවීම පිළිබඳව. ඒක භාවනාවට සම්බන්ධ කරලා කතා කරන්නේ මේ මූලධර්ම පැත්තට වඩාත් මූලධර්ම පැත්තට වැඩිය. ඉතින් අපි මේක මේ පංචස්කන්ධයෙන් සම්බන්ධ කරලයි අතරම මේ කය දකින්න කියලා අපිට මේ තථාගත දේශනාවේ තියෙන්නේ. ඉතින් ඔබතුමියට පුළුවන් අපිට එකතු වෙන්න මේ ඔබතුමියගේ භාවනාවක් මේ අංශයෙන් කියලා තියෙන නම් අපිට ඒ අනුව පොඩ්ඩක් ආලෝකයක් ලබා දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දලුවත් මහත්මයා. අත්‍තරම කල්යාණ මිතුරු මිතුරන් සෑම දෙනාටම ටිකක් මයික් එකේ ළඟට આવුවොත් තමයි හොඳ. තෙරුවන් සරණයි. කල්‍යාණ මිත්‍ර මිත්‍රයන් සෑම දිනාටම අප්‍රමාණ පිං මං හුඟක් හොඳින් අහගෙන හිටියා. විශේෂයෙන් මීට මොහොතකට පෙර චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඇත්තටම ඒ කියපු දේවල් තමයි හුඟක් මගේ යතිනුත් කෙරෙන්නේ කියලා කියන්න පුළුවන්. මොකද මේ සමතය සමත ආකාරයට හිත බොහෝ තැනක තැන්පත් බොහෝ වෙලාවක් තැන්පත් කරගෙන ඉඳලා ඒ ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දේශනාවල හැටියට යන මාර්ගයක් තමයි මම මගේ මට පහසුයි කියලා හිතෙන්නේ. ඉතින් ඒ ආකාරයට කාය මේ ආනාපාන සති භාවනාවේ මුල්ම පියවර වශයෙන් ඒ සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති කියන ඒ තැන බොහෝ වෙලාවක් ඉඳලා ඊළඟට පස්සම්බයං කාය සංකාරං වෙන තැනට යන උත්සාහයක් තමයි මම කරන්නේ. ඒ ආකාරයට කරාම දැන් ධම්මජීව ස්වාමීන් වහන්සේ කියනවා හුස්ම රැල්ල දෙකක් තුනක් හතරක් වශයෙන් එක තැන හිත තියාගන්න පුරුදු කරන්න. ඊට පස්සේ ඒක පැයක් දෙකක් දක්වා යන්න කියලා ඒ විදිහට දියුණු කරගෙන යාමක් තමයි මේ මගේ මට පහසුයි කියන එක වැටහිලා තියෙන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ විදර්ශනා පැත්තෙන් අර කම්පන චංචලාදී වශයෙන් ඒ ධාතු වශයෙන් වෙන විදර්ශනාවකට යොමු වීමේ අරමුණ තමයි තියෙන්නේ. තවම නම් ඒ තරම් දුරකටපත් වෙලා නැහැ. ඉතින් ඒ විදිහට ගිහිල්ලා ඒ යන විදර්ශනාවේදී ඔය මේ නාම රූප දෙකේ කය වය විපරිණාමය දකිනකොට අර ඝන සංඥාව කියන එක මේ ඝන සංඥාව නැති කිරීම වශයෙන් කයානුපස්සනාව කරගෙන ඊළඟට වයානුපස්සනාව වශයෙන් අර සංස්කාරයන්ගේ රැස් කිරීම ඊළඟට විපරිණාමානුපස්සනාවේදී දුව සංඥාව දුරු කිරීම ඔන්න ඔය තුන එකතු කරලා අනිච්චානුපස්සනාව දක්වා යන මාර්ගයක තමයි මාර්ගය තමයි හිතේ තියෙන්නේ දැනට. ඒ විදිහට බලනකොට කයානුපස්සනාව දියුණු වීමත් සමග ඝන සංඥා කයානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති කියනවා. වයානුපස්සනම් භාවෙන්තෝ ආයෝහනම් පජහති විපරිණාමානුපස්සනා භාවෙන්තෝ දුව සංඥා පජහති. ඔන්න ඔය තැනට එන්න තමයි ඉතින් මූලික අවස්ථාවේ තමයි ඉන්නේ. ඒක නිසා අධ්‍යක්ෂින් වශයෙන් කියන්න අමාරුයි දලුවත් මහත්තයා. කොහොම හරි ඉතින් මේ ජීවිතේදී ওই තැනට එන්න ඕනේ කියන අදහස නම් තියෙනවා. තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඒක තමයි. බොහොම බොහොම බොහොම පිං ඒ කාරණාව ඔබතුමිය මූල ධර්ම හැටියට හොඳින්ම දන්න බව වෙනුණා. ඒ වගේම ඒ ක්‍රියාදාමය තුළ ඉන්න බවත් ඔබතුමිය බොහොම හොඳින් ප්‍රකාශ කළා. ඒක හරි ආදර්ශයක්. බොහොම හොඳයි, සතුටුයි. ඉතින් අපි තවදුරටත් ඒක සාකච්ඡාව තුළම ඉඳගෙන අපි යමු අපිත් එක්ක කතා නොකරපු තවත් මහත්මියක් ඉන්නවා, කල්යාණි මහත්මිය. එතුමියත් බොහෝ විට අපිට බොහෝ හොඳ කාරණාවන් ඉදිරිපත් කරනවා. ඔබතුමියට පුළුවන් මේ කාරණාවන් සම්බන්ධයෙන් අත්දැකීම් තියෙනවා නම් කියන්න. මොකද මේ විශේෂයෙන්ම අපි දැන් ත්‍රිලක්ෂණයේ දකින ත්‍රිලක්ෂණ භාවනා පවා, ඒ කියන්නේ මුළු තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මුළු මූලිකම අනුපස්සනා භාවනා තුන මේ වෙනකොට අපි කවුරුත් කරලා තියෙනවා. ඉතින් ඒ භාවනා තුළ දීපව අපිට මේ කය එන්නනම් ගෙවි යාම කියන කාරණාවන් අහු වෙන්න ඕනේ යම් මට්ටමකට. ඉතින් අපිට මේ දේවල් අහු වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් කතා කරමු. කල්යනි වාද්මේ කල්යන් දිසිල්වා මාත්මීට පුළුවන් දෙක තු වෙන්න. හොඳයි, එතුමි අපිට ඇහෙන්නේ නැති නිසා අපි පාලිත මහත්මයාට යමු. හොඳයි, එතනත් නිහිරතාවයක් ඇහෙන්නේ. ශාන්ති මහත්මී නවසීලන්තේ සම්බන්ධයෙන් හැමදෙනාටම තිරුවන් සරණයි. හැමදෙනාටම අනේක වාරයක් ඒ වගේ කරුණු ඉදිරිපත් කරාට. ඇත්තටම ඉතින් අර සිත ගැන කතා කරපින්ද ඉතින් මට මංගල වලට අහලා තියෙනවා සිත කියන්නේ මායාවක් කියලා. ඇත්තටම ඉතින් මේ මායාවේ පැටලලා ඉන්න හින්දා තමයි අපිට මේ කරුණු කටයුතු හරියට කරගන්න බැරි කියලා මට හිතෙනවා. දැන් අපි භාවනා කරන්න ගියත් ගොඩක් වෙලාවට අපේ හිත නිසාම තමයි අපිට ඒ භාවනාව අවුල් වෙන්නේ කියලා මට දැනෙන්න තියෙනවා. ඒ දැන් අර දැන් කය ගැන කියනවා නම් ඉතින් කයට දුක අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් ඉතින් මේක මගේ කියලා ගන්න එපා කියලා මම අහලා තිනවා. ඉතින් ඇත්තටම ඉතින් දැන් මේ මට මතකයි මම අවුරුදු 5කට 7කට විතර ඉස්සෙල්ලා තමයි මේකට සම්බන්ධ වුණේ. එදා ડોක්ටර් මාධව කිව්වා නිතරම දුක බලන්න කියලා. ඉතින් ඒක ගොඩාක් ලොකු සත්‍යයක්. ඇත්තටම ඉතින් අපි දුකටපත් වෙන්නේ අපේ මේ හිතම නිසා තමයි කියන එක මට දැන. දැන් අපි කය ලෙඩ වුණත් අපි සිත ලෙඩ කරගන්න තියෙනවා නම් අපිට දුක දැනෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ අද්දකින් මම ලබලා තිනවා. ඒක භවනාවකදී කිව්වා මේ මරණ සංඥාව වඩන්න කියලා. එතකොට මේ මරණ සංඥාව වඩනකොට ඉතින් දැන් අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර ධාතු ඒක නැති වෙලා යන හැටි මේ මරණ සංඥාවෙදි මම මෙනෙහි කරා. එතකොට මම දැක්කයි අර පඨවි කියන ටික පොළොවට පස් වෙලා යන හැටි. එතකොට හුස්ම රැල්ල මේ වාතයට එකතු වෙන හැටි. එතකොට මනාදී ඇඟේ තියෙන තේජෝ ධාතු නිසා ශරීරේ රක් වෙලා යන හැටි. එතකොට ඒ ආපෝ ධාතු මේ ආපෝ ධාතු මේ ඇත්තටම අර හිරු ලක්ෂණ නිසා ඉතින් ඒව අහකට උරා ගන්න විදිහ ඒ විදිහට මෙනෙහි කරා. ඇත්තටම ඉතින් ඒක ලොකු අත්දැකීමක් ලැබුණා කියලා මට හිතෙනවා. ඉතින් මේ සිතේ මායාව නිසා තමයි කියලා හිතෙනවා. අපි මේ සංසාරයට බැඳිලා ඉන්නේ. තමත් ස්වාමීන් වහන්සේගෙන් මම බණ අහනකොට ඒ ස්වාමීන් වහන්සේ කෝ නිතරම සිත දිහා බලාගෙන ඉන්න කියලා. ඒ සිත දිහා බලාගෙන ඉන්න සිතට එනවා එක සිතුවිල්ලක් එක චිත්තක්ෂණයක් තියෙන්නේ. ඒ මොහොතින් මොහොත සිතුවිලි වෙනස් වෙනවා. ඒ සිතුවිලි වෙනස් වෙනකොට ඒ සිතේ ඇතිවෙන සිතුවිලි ගැන ගැටීමකුත් ඇලීමකුත් නැතුව මධ්‍යස්ථව ඉන්න. එතකොට ඒ සිතුවිලි නැති වෙලා යනකොට සිත නිකම්ම මේ හිස් බවට පත් වෙනවා කියලා. ඉතින් එහෙම කරාම ගොඩක් ලොකු අත්දැකීමක් ලබන්න පුළුවන් කියලා, හිත ශූන්‍ය කරගන්න පුළුවන් කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. ඉතින් මේ විදිහට කරලා බලුවාම ඇත්තටම ඉතින් ඒක ලොකු සත්‍යයක් කියලා මට හිතෙනවා. මයතින් යම් වැරදි දෙයක් කියුණාන සමාවෙන්න කියලා කියනවා. තුරුවන් සර්ණයි හැම දිනාට. අතිරුවන් සර්ණයි ડોક્ટર මාදෝ. මම හිතන්නේ අපේ හැමෝගෙම දැන් සාකච්ඡාව බොහොම පෘෂ්ටිමත් වුණා කියලයි මම කියන්නේ. ඒ වගේම මේ අද දවස තුලදී අපි දැනගත්තේ මේ ගෙවිගෙන යන ධර්ම. මම හිතන්නේ අපි එක දෙයක් මෙතන මතු වුණා. මම හිතන්නේ අපි කාටත් සුභසිද්ධිය පිණිස ඒ ගැන අපි යොමු කරන එක හොඳයි. අපි සාකච්ඡාවේදී ඇති වුණ අර ඉස්සර තරම් අරහ යන්නේ නැහැ. දැන් ටිකක් තමන් හොඳයි කියන එක මම හිතන්නේ. ඒ ගැනත් අපි විවිධ යම් යම් අදහස් මතු වුණා. මට තේරෙන විදිය තමයි අපිට මේ මෙතන කතා කර තේම තමයි ඇත්තටම අපි ගොඩාක් දේවල් අල්ලගෙන ඉන්නවා. ගොඩාක් දේවල් අපි හිතනවා මේක මට පවත්වන්න පුළුවන් කියලා. ඒ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නේ නැති වෙනකොට තමයි අපි තරහ යන්නේ. මම අද මට අද පවා, ඒ කියන්නේ මම මේ දැන් කොච්චර බණ භාවනා කරත් මටත් දෙයක් හරියට කෙරෙන්නේ නැති වුණා. මොකද අපි සංසාරේ තිස්සේ අපි ඉගෙන ගන්න දේවල් උනත් අපි හැම වෙලෙම සමාජයක යම් අපිට පොඩි කාලේ ඉඳන් අපිට අම්මා තාත්තා උගන්වන දේවල් පවා, සමාජයෙන් ඉගෙන ගන්න තියෙන දේවල් පවා අපි ඇත්තටම කියන්නේ වෙලාවට වැඩ කරන්න, කියන වැඩේ හරියට කරන්න, කොහොම හරි පර්ෆෙක්ට් විදියට මේ වැඩේ ඉවර කරන්න, ඒක තමයි අපි කළ යුත්තේ කියන මෙන්ටල් සෙටප් එකේ ඉඳන් තමයි අපි හැම දෙයක්ම කරන්නේ. අපි හැම දෙයක්ම දකින්නේ. එතකොට මේ දේවල් ඒ විදියට අපිට අවශ්‍ය විදියට කෙරෙන්නේ නැති වුණාම අනිත් අය කෙරෙහි ද්වේෂයක් අපි ඇති වෙනවා. හැබැයි මේ ධර්මය යෑම තුලින්, ධර්මය තමන් තුලින් දඟා කර ගැනීම තුලින් පළවෙනිම දේ මම දකින්නේ අපේ අර අභිභවායනක. ඒ කියන්නේ මේ දේවල් අපි දැන් උදාහරණයක් විදියට මම ගන්න, මම කවුල් දෙක වතුර දාගෙන පාඩම් කළා, යුනිවර්සිටි ගිහිල්ලා ඉංජිනේර කෙනෙක් වෙලා MBA එකක් කළා, PhD එකක් කළා, ඔය මොනවද ඔය හඹායන්නේ? හඹායන හැම දෙයක් තුළම අපි දකින්නේ අනිත්‍ය. නම් මම කොච්චර හඹා ගියත්, මම තව ඉස්සරහට ගියත් මේක ඉවරයක් නෑ කියන වැටහීම මට ඇති වුණ දවසට අන්න මගේ තරහ යෑම යම් ප්‍රමාණයකට අඩු වෙනවා. මොකද මේ මම තරහ යන්නේත් මට මොකද්ද, මට අර අත්බව පටිලාභය, මේ මගේ කියලා දෙයක්, මට මෙච්චර සල්ලි ගාණක් හොයන්න ඕන, මට කෝටි මෙච්චරක් ඕන වෙනවා. අන්න ඒක හොයන්න යන ගමනේදී කවුරු හරි ඩිස්ටර්බ් කරනවා නම්, කවුරු හරි ඒ කරන දේ හෝ මගේ අතින් හෝ, මම ලෙඩ වෙනවා නම් හෝ, මගේ භාර්යාව හෝ ළමයා තුලින් මේ මම යන ගමන, මගේ රෙපියුටේෂන් එක, මම කරන්න යන දේ, මගේ ගේ හදන මනුස්සයා වේවා, මගේ යාටදී සේවය කරන මනුස්සයා වේවා, මගේ බොස් වේවා, මගේ ටාගට් එකට මොනවා හරි විදියකින් අකුල් හෙලීමක් වෙනවා නම් හෝ ප්‍රමාද වීමක් වෙනවා නම් මං එතන මට තරහ යෑමක් වෙනවා. හැබැයි මට අවබෝධයක් තියෙනවා නම් මේවා මම හිතන විදියට නෙමෙයි වෙන්නේ, හේතුන්ගෙන් හටගෙන අර කිව්වා වගේ පටිච්චසමුප්පාද ධර්මයේම මේ හේතුන් එකතු කළොත් මම ඉංජිනේර කෙනෙක් වෙනවා, හේතුන් එකතු කරොත් මට MBA එක පාස් වෙනවා, හේතුන් එකතු කරොත් PhD එක වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම අපි කොච්චර අභිභවා ගියත් මගේ තණ්හාවමයි වැඩි වෙන්නේ, මගේ තණ්හාවමයි මේ වෙන්නේ. ඒ තණ්හාවෙන්, ඒ බැඳලා තියෙන තණ්හාවෙන් මෙන්න මේකත් හරිම වැදගත්. අපේ මේ හැම දෙයක්ම ගෙවීම වේවා, ඒ කියන්නේ කය ධම්මා, වය ධම්මා, විපරිණාම ධම්මා, ඔය ඔක්කොම බැඳලා තියෙන්නේ මෙන්න මේ තණ්හාවෙන් කියන එක. ඒ කියන්නේ මට ගෙවීම, ගෙවියාම මම දකිනවා. හැබැයි ගෙවියාම තවදුරට ෆික්ස් කරන්න පුළුවන් කියලා, මීට වඩා හොඳ දෙයක් තියෙනවා, ගෙවිලා ගියාට කමන්නේ, අතපය කැඩුණට කමන්නේ, මම අනිත්‍යාත්මයකට යනවා. එහෙම නැත්නම් දේවාත්මවල බ්‍රහ්මාත්මවල මේ අතපය කතාවක් නැහැ. වන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය මට කොහොම හරි මේක පවත් ගන්න පුළුවන් කියලා. මේ භවයේ වේවා වෙන භවයක වේවා එහෙම නැත්නම් මේකේ ප්ලාස්ටික් සර්ජරි එකක් කළා hali මේක පවත් ගන්න පුළුවන් කියන මිත්‍යා දික්තියෙන් මම ඉඳීම තමයි අන්න ඒකම තමයි මෙතන තණ්හාව වෙන්නේ. ඒක මොන ගෙවි යෑමක් මේවා වැයවීමක් ඒවා විපරිණාමයකටපත් වෙනවා කියන එක මට දැනීමක් තියෙනවා. හැබැයි මේක ෆික්ස් කරන්න පුළුවන් මේක මෙන්න මෙහෙම වුණොත් මට තවදුරටත් මගේ කියාගෙන පවත් ගන්න පුළුවන් කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ ලක්ෂණ ටික අර දුරත්මාත් මතක් කළා දිල වගේ මම බොහොම සතුටු වෙනවා. ඒ වගේ මේ දුකම තමයි අපිට අවබෝධ වෙන්නේ. මොකද මම හැමදාම කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අර අලියාගේ පාදය වගේ අපි කොහෙන් ගිහිල්ලා මොන ධර්මයේ මේ මොන ධර්මයේ වැඩුවත් අන්තිමට ඔන්න ඔය චතුරාර්ය සත්‍ය ධර්මයට තමයි එන්නේ. දුකම තමයි අපිට වටහෙන්නේ මේ 31 තලයේම දුකයි කියලා අවබෝධ වෙච්ච දවසට අපි දිනුම්. අන්න ඒකත් මතක තියාගන්න ගමන් මම අවසාන වශයෙන් චිත්‍ර රාජපක්ෂම තව මම අවස්ථාවක් දෙනවා කාටවත් නම් නොකිය. දැන් මම හිතන්නේ අපේ කාල වේලාවත් තව විනාඩියක් වගේ විනාඩි දෙකක් තුනක් වගේ තියෙන්නේ. ඒක නිසා තව ප්‍රශ්නයකින් හෝ අදහසකින් හෝ එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. එහෙම නැත්නම් චිත්‍ර රාජපක්ෂ මහත්මිය යොමු වෙලා අද සාකච්ඡාව නිමා කරන්න කියලා මම ආරාධනා කරනවා සම්මා සම්බුත් සර්. අපේ දිබුර මහත්තයා දිස්කනෙක්ටින්ද දැන් තමයි සකනෙක්ුණේ බොහොම මේ දිබුර මහත්තයා. එහෙමයි දලොත් මහත්මයා. එහෙනම් මම ශ්‍රීමති මහත්මියට තව කාට හරි මොනවහරි ප්‍රශ්නයක් හරි තියෙනවද? එදිනෙදා භාවනාවෙවත් කමක් නැහැ. අපි මේ අපිටම මාතෘකාවක් කරන් කතා කරාට තමන්ගේ එදිනෙදා භාවනාවේදී මොනවහරි යම් ප්‍රමාණයකට තමන්ට යම් කිසි දෙයක් දැන ගැනීමට අපි ගුරුවරු නෙවෙයි. අපි ඒ දේ තියෙනවනම් අපි කියන්නම්. අපි දන්නේ නැත්නම් අපි කියන්නම් අපි ඒක කළා නැහැ කියලා. එහෙම නිසා මෙන්න මේ ඉරිදා දවසේ මේ පැය දෙක තමන්ට ධර්ම තමන් කරන දේ වැඩි දියුණු කර ගැනීමට යම් ආධාරයක් ගන්න පුළුවන් නම් ඒකත් මම හිතන්නේ හරි වැදගත්. ඒක නිසා වෙන ඕනම ප්‍රශ්නයක් උනත් කමක් නැහැ. අහන්න අපි දන්න තරමින් පිළිතුරු දෙන්න උත්සාහ කරන්න සම්මා සම්බුත් සර්. කාටවත් ප්‍රශ්න නැහැ කියලා වගේ තමයි නිහඬතාවෙන් අදහස් වෙන්නේ. එහෙමනම් අපි හැමෝම හොඳ සාකච්ඡාවක් කළා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මෙතන අපි සාරාංශයක් වශයෙන් ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ කය වීම. ඒ කියන්නේ මේ ගෙවි යාම අපි අපහු මතක් කරගත්තොත් අපි කියන්නේ මොනම අපි මම නිතරම භාවනා කරන විදියක් තමයි මේක. එහෙම වෙන්න ඕනේ නැහැ. මොනම විදියකින්වත් එහෙම වීම අවශ්‍ය නැහැ. ධාතු විදියට බලන්න පුළුවන්, පංච උපාදානස්කන්ධ විදියට බලන්න පුළුවන්, ආයතන විදියට බලන්න පුළුවන්. මේ මොන ආකාරයෙන් අපි දේවල් දිහා බැලුවත් මේ හැම දෙයක්ම අපිව ප්‍රතිමත් කරන හෝ අපිව තරහ ගස්සන හෝ ඕනම ධර්මයක් මේ ලෝකතලයේ තියෙනවා නම් ඒක චතුරාර්ය සත්‍ය ධර්මයට යටත් ඒකම පටිච්ච සමුප්පාද ධර්මයන්ට යටත් හේතුන් ඇති වෙලා හේතුන් නැති වෙනකොට නැති වෙලා යන ධර්ම කියලා කවදක හරි අපිට අවබෝධ වෙනවා නම් මෙන්න මේ අපි මේ හඹායන ගමන අපි මේ හැමදේම මට මෙහෙම එපා මේකයි ඕන කියලා මට අරම වෙන්න එපා මම ලෙඩ වෙන්න එපා මම හැමදාම නිරෝගී වෙන්න ඕන එහෙම නැත්නම් මගේ වාහනේ පංචර එකක් යන්න බෑ මගේ වාහනේ මම පුළුවන් තරම් හොඳ බෙන්ස් එකක් හෝ පෝෂ් එකක් බවට පත් කරලා ඒ තුලින් මම නිත්‍යභාවයක් මේ ඇති කරගන්න බලනවා මම සල්ලි වේදන් කරනවා. ඒ සල්ලි වේදන් කිරීම වෙන්නේ මම දුකටපත් කිරීමම තමයි කියන එක. ඒ කියන්නේ මම දුක් විඳලා සල්ලි හම්බ කරන්න ඕන මගේ නිත්‍යභාවය පිණිස. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් මරුති එකක් වගේ දැන් මේ කාලේ ලංකාවේ තියෙන මරුති එකක් එහෙම නැත්නම් ටාට එකක් ගත්තොත් මට මගේ ඉන්න පුළුවන්. මට මගේ ඉන්න අවස්ථාව වැඩි. මම ඒකට තව ටිකක් රස්සාව කළා, තව ටිකක් දුක් විඳලා, තව ඕවර් ටයිම් කළා, තව කම්පැනි එක බැඳිලා මම කරන්න හදන්නේ මොකද්ද? මගේ අර පාරේ ඉඳීම, මගේ පාරේ නැවතීම, පාරේ මගේ යම් ප්‍රමාණයකට මගේ නිත්‍යභාවයක්, ඒ කියන්නේ මගේ දේවල් වලට මම මොහොන දීම වළක්වලා මම කොහොම හරි මේක යම් ප්‍රමාණයකට කන්ෆිඩන්ස් එකෙන් මට පාරේ බහලා යන්න මගේ එයා බෑග්ස් 8ක් 9ක් තියෙන වාහනයක් ගන්න මම මේ උත්සාහ කරන්නේ අන්නර මෙන්න මේ වැයවීම කිවීම ගෙවීම වැයවීම මේ විපරණාම ධර්මය අවබෝධයක් නොලැබීම නිසාම කියන එක මතක් කරන ගමන්ම ඒ වගේම අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා මේ දලුවත් මහත්තයා කරන මේ අනගි සේවය. එතුමා මේ යම් යම් ශාරීරික අපහසුතා මැද පවා මේක මම ඇත්තටම මේ මගේ භාෂාවෙන් කිව්වොත් මම මේක බොහෝම මේ මගේ භාෂාවෙන් සමා වෙන්න මේක මේ අසුදුරු භාෂාවක් වුණාට බොක්කෙම්ම මම මේ එතුමාට කෘතගුණතාවය පලකනවා. මම හිතන්නේ මේක බොහෝම මේ අපි කවුරුත් හැමෝම මේක වර්ණනා කරනවා. මේක නිසා තමයි මම අද මේ දවසේ මම දලුවත් මහත්තයා හම්බ වෙච්ච වෙලාවෙත් කිව්වේ දලුවත් මහත්තයා තමයි මේ මේ මාර්ගයට මම ගෙනාවේ. මේ අද මම යම් කිසි දියුණුවක් ලැබලා ඉන්නෝ නම් ඒක එතුමාටම මේ එතුමාගේ නිවන් මාර්ගයේ පිණිසම මේ මට කරපු ඒ උපකාරය හේතු වාසනා වේවා. ඒ වගේම අපි කවුරු කවුරු එතුමාට නිරෝගී සුවය මේ චිරාත් කාලය තව තවත් මේ ධර්මය තවත් නොදන්න කට්ටියට කියලා දීලා තව අපි නන්නාඳුනන පිරිසකට මේ ධර්මය සෞරටිසිස මාර්ගය සෞරටිසිස රේඩියෝ හෝ සෞරටිසිස මේ ධර්ම ඩිස්කෂන් මාර්ගයෙන් තවදුරටත් එතුමාට මේ කන්න පුණ්‍ය කර්මය නිසාම තව තවත් වැඩි දියුණු කරලා ශාරීරික ආබාධ නැති වෙලා ඒ වගේම පවුලේ සියලු දෙනාට මේ දුරට මේ වයිට ඒ ඔක්කොම දෙන සුවපත් කළා මේ හැකියාවනේ මේ භවයේදීම පුළුවන් නම් හැකියාවනේ මේ භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමට මේ ධර්මයන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප අපටත් අප අප නමින් මියගිය හැම දිනකටම මේ ධර්ම ශ්‍රවණානිසංසය නිවන් පිණසම හේතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි එහෙනම් ලබන සතියේ හමු වෙමේ බලාපොරොත්තු ඇතිව අද දවසේ ධර්ම සාකච්ඡා නිමා කරන්න මම යෝජනා කරනවා. දලුවත් මහත්තයා සම්බන්ධ වෙන්න සම්මා සම්බුද්ධ සාදු සාදු ඩොක්ටර් මාදව අනේක වාරයක් පින් ඔබතුමා ඒ කරපු ධර්ම පැහැදිලි කිරීමටත් ඒ වගේම මේ අපට දුන්න කරා වූ පින් අනුදන්නා කිරීමටත් අනේක වාරයක් පින් දයත් එක්ක වැඳලා එහෙම පින්දේ අනුමෝදන මේ බාර ගන්න අනේක වාරයක් පින්. අද සාකච්ඡාව ඔබතුමා කිව්වා වගේම ඉතාමත්ම ප්‍රයෝජනවත් වුණා. මේ අපි දැක්කා අපේ සුපුරුදු පරිදිම අපේ වෙනත් වෙනත් අදහස් මත තියෙනවා, ගැටලුවක් නැහැ, හැමෝම ගමන කර යන්නේ ඒ නිසා ඒ විවිධ ක්‍රමවල. මේ මම මේ සාකච්ඡාවද අපි පටන් ගත්තේ ක්‍රම දෙම මතක් වෙලා ඉවරක වෙන ඕන හින්දා අපි කියනවා අද අපි සාකච්ඡාව මතක් කරගත්තේ මේ ගෙවීම පිළිබඳව, කය පිළිබඳව තමයි වැඩිපුර අවධානය යොමු වුණේ. ඉතින් මේ පංච උපාදාන ස්කන්ධයන් සම්බන්ධ කරගෙන මේ ගෙවීම අපි දකින්න ඕනේ කියන තැන අපි හිටියා. ඉතින් මෙතෙන්දී අපිට මේ නැවතත් මම මතක් කරොත් මාතර ශ්‍රී ඥානාරාම ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ඒ දේශනාවකින් තමයි මේ අනුපස්සන තුන ගැන අපිට මේ මතක මේ දැනුම අවබෝධය ලැබුණ ඒ කියන්නේ අහන්න ලැබුණේ. ඉතින් ඒ අනුවයි ඒක ඉස්මතු කරගන්න උත්සාහ කරේ. ඉතින් ඒ තුළම උන්වහන්සේ අපිට කියලා දුන්නේ ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ සියලු දේ පිළිබඳවම ඇතවීම පැවතීම සහ නැතිවීම දකින්න ඕන කියලා ඒ උන්වහන්සේක පැහැදිලි කරෙත් ආනාපාන සති භාවනාව වැනි භාවනාවක් ඉස්මතු කර ගැනීමම තමයි. ඉතින් අද කතා කළ ආනාපානය ගැනයි. ඒ නිසා බොහෝ අය ඒ නිසා අපි ඒ ආනාපානය කරන බොහෝ දෙනෙකුට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම උන්වහන්සේ සඳහන් කරනවා දැන් සංස්කාරයන් දකින්න භාවනාවෙන් පුද්ගලයාට පුළුවන්කම තියෙනවානේ තමන් වෙන කාය වචී චිත්ත සංස්කාරයන් ඒ වෙලාවදී අදකින්න ඒවා ඒ වැටෙන දැනෙන විදිහට අවස්ථාවලදී මෙනෙහි කරන්න පුළුවන්කමක් ඇති කර ගන්න ඕනේ. ඒකත් තමයි සම්වස්සන ඥානේ මනසිකාර ක්‍රමේ අනු සම්වස්සන ඥානේ සම්වස්සන කිරීම සම්වස්සන ඥානේ පිරීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ වගේම කියනවා අර යම් කිසි කෙනෙක්ගේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මියෝ ඉච්ඡරම තියුණු නැත්නම් ඒ සංස්කාර ධර්මයන් වලට හිත ඉච්ඡර කාවෙදීන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒතකොට ඒවා ප්‍රකට වෙන්න නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ එවන් වූ කෙනෙක් වඩවඩාත් තමන්ගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරගෙන තමන් ඒ භාවනාවදී ඒ සංස්කාරයන් අරමුණු කරගෙන විදර්ශනාව පවත්වන්න තවත් උත්සුක වෙන්න කියලා. ඉතින් ඒ හමුවන භාවනාවේදී හමුවන තාක් නොයෙකුත් ඒ සංස්කාරයන් තමයි පේනවා නම් ඒවා ඇති වී යන හැටි පවතින හැටි නැති වී යන හැටි නැවත නැවත ඒවා ඇති වෙන නැති වෙනකොට ඒවා හඳුනා ගන්න ඒවා පිළිබඳව ඒ වෙලාවට ඒවල හේතු හොයන්න යන එක නෙමෙයි ඒ ඇති වෙනකොට ඒවා දකින්න කියන කාරණාවයි මේ එතුමා අපිට පැහැදිලි කරලා දුන්නේ. එතකොට අපිට හැකියාවක් ඇති වෙනවා මේ ඇතිවීමත් පැවතීමත් සහ නැතිවීම කියන දේ දකින්න ධර්මතාවයේ. එතකොට ඒ දේ බහුලූකృత කිරීම නිසා පොදු වශයෙන් කියන්නේ පොදු ඥානයක් ඇති කරගන්න පුළුවන්. මේ සියලුම සංස්කාරයන් වල තියෙන්නේ ඔය ඇතිවීම සහ ශනයක් කෙටි වෙලාවක් පැවතීමත් ඊගාවට නැතිවීමත් කියන ධර්මතාවය කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි අද දවසේදී අපි සාකච්ඡා කළේ. අපි ඊටම කෙටියෙන් අතපත ගෑවා වෙන්න පුළුවන්. මොකද විවිධයි විවිධ දේවලුත් කියපු නිසා. නමුත් ඔය කියපු පණිවිඩයේම ගැඹුරට විදගෙන යන්න පුළුවන් විදියට අපිට කාගෙන් හරි අහන්න ඕ දැනගන්න ඕ අපිටම භාවනාවකින් කරගන්න පුළුවන් නම් ඉතින් ඔච්චරම තමයි ඉතින් කරගන්න තියෙන්නේ නේද? හැම ධර්මතාවයකම ඇතුවීමත් මේ වැයවීමත් නැතිවීමත් දකින්න පුළුවන් නම් ඔච්චර තමයි තියෙන්නේ. ඒ තුනයි. ඔකට ඉතින් අපි ගොඩාක් දේවල් කතා බහ කරනවා. මොකද අපිට විවිධ අදහස් සර්වම ගොඩාක් තියෙන නිසා. නමුත් ඔය තුන දැනගන්න පුළුවන් නම් මම හිතන්නේ ඉච්චරයි තියෙන්නේ කියලා. ඒ නිසා අද සාකච්ඡාව අපි බොහොම මේ උපකාර වුණා බොහෝ අයගේ අත්දැකීම් මත කතා කරපු නිසා. අපි නැවතත් එහෙමනම් අද හවස සාකච්ඡාවක් තියෙන බව මතක් කරලා තිනවා යුරෝ සමාජිකින් සම්බන්ධ කරගෙන ඒක ලංකාවේ වෙලාවෙන් දෙකම මාට මම හිතන්නේ ඔසවන් වාස්කෙනි ලංකාවෙන් සම්බන්ධ වෙනවා මේ වැඩසටහනට. ඔව් නැවතත් ලබන සතියේ ඉඳලා මේ වැඩසටහනට සත්‍යීත්වමා සම්බන්ධ වෙන බවත් මතක් කරනවා. මේ සමාන දෙකේ සම්බන්ධ වෙන්නේ නැති බව කිව්වේ. ඒ වගේම හෙට දවසේදී සඳා ලංකා වේලාවෙන් 3:00 මාර්ට මෙහි වේලාවෙන් 8:00ට බන්තේ ජිනා ලංකාර සම්බන්ධ වෙනවා අභිධර්ම වැඩසටහනක් පැවැත්වීම සඳහා. හොඳයි. එහෙනම් අපිට පුළුවන් අද දවසේ වැඩසටහන නිමා ගන්න. ඊටත් කලින් මතක් කරනවා මේ සවනට සිසිල්ස් channel එකක් අපි ආරම්භ කරලා තිනවා YouTube එකේ. ඒ YouTube channel එකට ගියොත් ගිහිල්ලා ඒගොල්ලන්ගේ මේ අදහස් අපිට දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒකේ හැකි තරම් ධර්ම දේශනාව දමමින් මම ඒකට එකතු කරමින් ඉන්නවා. බලන්න සවන්ට සිල්ස YouTube channel. සවන්ට සිල්ස channel කියලා YouTube එකට ගිහිල්ලා search කරන්න. එතකොට channel එක සවන්ට සිල්ස එකක් ඒකේ channel කියලා එකක් තියෙනවා. ඒක click කරන් පස්සේ ඒ channel එක ඒක පේනයි. හොඳයි. මේ එහෙමනම් අපි මේ විදිහට නිමා කරමු වැඩසටහනේ. අපි එහෙනම් හැමදෙනාටම පින් ડોક્ટર මාධව ඔබතුමාට අනික් වල පින් අද සාකච්ඡා මෙහෙවා. අපි එහෙමනම් හම්බෙමු කොමන් සඳහන් කර වැඩසටහන තුලින් කැමති වෙලාවට. එහෙමනම් හැමදෙනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි.